නමස්කාර වේවා බුදුරුවනට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ලෝභෝ දෝසෝ ච මෝහෝ ච පාපං අකුසල චේතසා හිංසන්ති යත්ථ සම්බෝතං තච සාරං ව සම්ඵලಂತಿ සදේවත් වාසනාවන්ත පින්තුනි සංවැලි බෞද්ධ විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල වැඩසටහනෙහි අද දිනට නියමිත මේ අවස්ථාවට නියමිත ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට හුඟකන් දීමටයි පිනතුන් බලාපොරොත්තු වන්නේ. පිනතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ කියලා කාරණිය. අහලා තියෙනවද ඒ ගාථාව? ඔව් පරාභව සූත්‍රයේ තියෙන්නේ. ඒ ගාථාවේ තේරුම මොකද්ද? තේරුම දන්නවද ඒකෙන්? ඒකේ මූලියම සඳහන් වෙනවා සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ. කෙනෙක් දීන වෙනවද පිරිහෙනවද කියලා හොඳට බලාගන්න ලේසි කියලා. කෙනෙක්ගේ චරිතය දිහා බලන විට ඒ කෙනා දීන වෙන කෙනෙක්ද පිරිහෙන කෙනෙක්ද කියලා බලාගන්න පහසුයි කියලා. කොහොමද දීන වෙනවද පිරිහෙනවද කියලා බලන්නේ? යම්කිසි කෙනෙක් ධර්මයට කැමති නම් අන්න ඒ කෙනා දීන වෙන කෙනෙක්. යම්කිසි කෙනෙක් ධර්මයට අකමැති ධර්මයට ද්වේෂ කරන කෙනෙක් කියනවා නම් ඒ කෙනා පිරිහෙන කෙනෙක් කියලා. එතකොට සමහර විට ඔබ හිතයි කෙනෙක් යතින් වැරදි අඩුපාඩු සිදු වෙනවා නම් එයා පිරිහෙන කෙනෙක්. කෙනෙක් දැනට හොඳට ඉන්න කෙනෙක් කියනවා නම් එයා දීන වෙන කෙනෙක් කියලා තමයි සාමාන්‍ය දැනට අපට හිතෙන්නේ. නමුත් වෙනතින් ඊට වඩා ගැඹුරින් බුදුහාඳුරෝ මේ දෙස බලනවා. ඇයි ඒකට හේතුව? යම්කිසි කෙනෙක් මේ මොහොතේ නිවැරදිව හොඳින් ඉන්න පුළුවන්. හැබැයි ආ ඕනම වෙලාවක පිරිහලා යන්න පුළුවන් ධර්මයට අකමැති වුණොත්. ඒ වගේම කෙනෙක් දැනට මේ මොහොතේ අඩුපාඩු ජීවිතේ හුඟා සිදුවන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයා ධර්මයට කැමති කෙනෙක් නම් එයාට ඕනම වෙලාවක ජීවිතේ වෙනස් කරගෙන දියුණු වෙන්න පුළුවන්. පින්නතුන් දන්නවා අඟුලිමාල පිළිබඳව. අඟුලිමාල තෙහුවා වැරදි වුණා. නමුත් ඔහු නුවණැති කෙනෙක් වුණා, අවංග කෙනෙක් වුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඔහුට යම් කිසි කරුණක් දේශනා කරනකොටම ඔහු ඒ දහමට කැමැති බව පෙන්නවා. ඒ නිසා ඔහු අරාඩුපාඩු දුරු කරගෙන දිනනවා. පිනතුනහලදී දේවදත්ත හාමුදුරු ගැන දේවදත්ත හාමුදුරු මුලදී හුඟක් මානසිකව ආධ්‍යාත්මිකව දිනවල හිටිය කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේවදත්ත හාමුදුරු ගැන වර්ණනා කළා. සරුවත් හාමුදුරුවත් වර්ණනා කළා තියෙනවා. නමුත් එහෙම වුණත් උන්වහන්සේ ධර්මයට කැමති කෙනෙක් වුණේ නැහැ පසු කාලිනව. ඒ නිසා උන්වහන්සේ පිරිහලා ගියා. උන්වහන්සේට මාර්ගඵල ලබන්න බැරිුණා විතරක් නෙවෙයි. උන්වහන්සේට සුගතියත් අහිමි වුණා. ඉතින් මෙන්න මෙතන ඉතාම වැදගත් කාරණයක් අපි නිතරම දහමට කැමති අය බවට පත් වෙන්නට ඕන. දැන් මංගල සූත්‍රයේ තියෙන්නේ මංගල කාරණා දෙකක් හැටියට ධර්ම කාරණා සඳහන් වෙනවා. කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා කියන කාරණිය. එනිසා සුදුසු කාලේ කෙනෙක් බණ අහනවා නම් ධර්ම සාකච්ඡා කරනවා නම් ඒක නා ගෙදීනුවක් වෙන එක මංගල කාරණයක් කියලා. ඒ වගේම සඳහන් වෙනවා මේගිය කියලා සූත්‍රයක්. උදාන පාළියේ මේගිය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා කෙනෙක්ගේ දියුණුවට හේතුව ආධ්‍යාත්මික දියුණුවේදී ඒක නා නිතරම දස කතාවන් වල යෙදෙන්න කියලා. දස කතාවන් කියන්නේ අල්පේක්ෂතාවය පිළිබඳව කතා, සන්තුට්ඨිය පිළිබඳව කතා, විවේකයේ පිළිබඳව කතා, ඒ වගේම විරාගයේ පිළිබඳව කතා, සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන ආදී මෙන්න මේ කරුණු ගැන නිතර සාකච්ඡා කරන්න ඕන. දැන් විශේෂයෙන් සීලගත් දවසකදී ඔබ කතා කරන දේවල් ගැන ඔබ හුඟක් සැලකිලිමත් වෙන්න. ඔබ කතා කරන්නේ ඇත්තරම ධර්මකාරණයක්ද නැත්නම් ඔබ අතීත සිද්ධියක් සිහි කළා පුද්ගලයෙක් ගැන විවේචනයක් අකුසල සිතින්ද කරන්නේ කියලා හොඳට අවධානයෙන් ඉන්න ඕන. පින්නතනේ තමන්ට තමන්ගේ වටිනාම දේ තමයි තමන්ගේ හිත. ඒ නිසා තමන් ඇත්තටම තමන්ට ආදරේ නම් තමන් තමන්ගේ සිත රැක ගන්නට ඕන. ඒ නිසා තමන්ගේ සම්පූර්ණ ජීවිතයේ සාර්ථකත්වයේ සතුට දිනුව රඳා පවතින්නේ තමන්ගේ සිත මත. සිත ගැන පුරවාන් තරම් අවධානයෙන් ඉන්නට ඕන. අවධානය කියලා කියන අපට තේරෙන භාෂාවෙන් නැත්තම් සම්මා සතියෙන් ඉන්නට ඕන. නිතර අවධානයෙන් සිතට. දැන් ලෝකයේ අනිත් හැම දෙනාම විද්‍යාඥයෝ දාර්ශනිකයෝ බොහෝ දෙනෙක් ලෝකයේ බාහිර ලෝකයේ පිළිබඳව අවධානය යොමු කරලා ඉන්නේ. කැමරා හයි කළා, අන්වේක්ෂ දාලා, නොයෙක් උපකරණ වලින් බාහිර ලෝකය, පෘථිවිය ගැන හෝ වේවා, ග්‍රහලෝක ගැන, වාතය ගැන, ජලය ගැන නොයෙක් විදිහේ උපකරණ වලින් බාහිර ලෝකයයි බලන්නේ. නමුත් බෞද්ධයන් හැටියට අපිට මොකද වෙන්නේ? අපි මොකද කරන්නේ? ඔව්, අපි ඒ සියලුම උපකරණ ඇතුල් පැත්තට හරවල තියෙන මේ පැත්තට. ඒ නිසා අපට අපේ ඇසක රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, මේ ඉන්ද්‍රයන් හයට අරමුණු වෙනකොට අපේ අභ්‍යන්තරයට මොකද වෙන්නේ කියලා අපි බලන්නේ. මේක තමයි සතර සතිපට්ඨානයි කියලා කියන්නේ. තමන්ගේ කය ගැන, තමන්ගේ වේදනා ගැන, තමන්ගේ සිත ගැන, සිතිවිලි ගැන මේ හතර ගැන අපි නිතර සැලකිලිමින් ඉන්නවා. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න අහන්න අපට ජීවිතේ තේරුම් යන්නේ ඇත්තටම අපේ ජීවිතේට මොකද වෙන්නේ කියලා. ඒ වගේම පින්නතුනි අපි කල්පනා කරලා බලන්න වටිනවා. ඇයි අපි බුදුබණ අහන්නට ඕනේ? ඇයි අපි ධර්මයේ හැසිරෙන්න ඕනේ කියන කාරණේ? අපට ධර්මයේ අවශ්‍යතාවය තියෙන්නේ අපේ ජීවිතේන කරදර කම්කටොළු වලදී අපට නොසලී ඉන්නට පුළුවන් මනසක් හදාගන්න. දැන් කෙනෙකුට කියන්න පුළුවන් මම නම් හොඳට මානසික නිරෝගීතාවයෙන් ඉන්න, මට කිසිම ප්‍රශ්නයක් නැහැ, මම කිසිම දෙයකට සැලෙන්නේ නැහැ කියලා. මට ඕනම දෙයක් විඳ දරා ගන්න පුළුවන් කියලා ඔබ ඇතැම් විට හිතන්න පුළුවන් සමහර අයනේ. හැබැයි එහෙම හිතන ඔබ බලන්න, ඔබ ඉතාම ආදරය කරන ඔබේ ස්වාමි පුරුෂයා හරි, භාර්යාව හරි, ඔබේ දරුවෙක් හරි, ඔබේ ඇස් දෙක ඉදිරිපිට ජීවිතක්ෂයටපත් වුණොත් යම් කිසි කෙනෙක් ඇවිල්ලා ඔබ ඉතාම ආදරය කරන කෙනෙක් ජීවිතක්ෂයටපත් කරොත් මරණයටපත් කරොත් ඔබේ ඇස් දෙක ඉදිරිපිටදී ඔබට හිතට ඇති වෙන සත්‍ය මොකද්ද? ඇතැම් විට එහෙම හානියක් කරන්න කලින් ඒ ළඟම ඥාතියට හානි කරාට වඩා අඩු දෙයක් තමයි ඇතැමිට ඔබේ ඇස් දෙක අන්ධ කිරීම. ඔබේ ඇස් දෙක අන්ධ කිරීම ඔබට විඳදරා ගන්න පුළුවන් ඇතැමිට. හැබැයි ඔබේ ඇස් දෙකෙන් ඒක දකින්න ඊට වඩා ඔබට මානසික පීඩනයක් දුකක් වෙනවා. එනිසා මෙවැනි කරුණ අපේ ජීවිතවල නැහැ කියලා කියන අපට බෑ. අපේ ජීවිතයේ ඕනම මොහොතක මේ වගේ ඉරණමකට අපට පත් වෙන්නට පුළුවන්. පිනතුන ඕන තරම් දැකලා තියෙන සිද්ධීන්. ලෙඩ දුකකට පත් වෙච්ච අය හොඳට නිරෝගීව හිටියා එකපාර ලෙඩ වෙනවා. හොඳට නිරෝගී වෙන්න අය ඇතැමිට එකපාර අනතුරු වලට පත් වෙනවා. සමහර අය තුලින් ජීවිතක්ෂයට පත් වෙනවා. ඇතැමිට අතුරු දහන් වෙනවා. ස්වාභාවික උපද්දරවලට පත් වෙනවා. ඇතැමිට තමන්ට ඉන්න එකම දරුවා තමන්ගේ ජීවිත කාලය තුලදීම තමන්ට අහිමි වෙනවා. ඒක දරුව නෙවෙයි සමට දරුව දෙන්නෙක් ඉන්න අය ඒ දරුව දෙන්නම රියානතුරුගදී මරණයට පත් වෙනවා. ඉතින් මෙන්න මේ කරුණු අපේ ජීවිතවල සිදුවෙන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. දැන් සමහර අයට හිතේ මේ වගේ දේවල් කියනකොට අනේ වගේ කාරණා කියන්න හොඳ නෑ වාසුභ කාරණා කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත් වෙන දින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපිට කිව්වේ මේක නිතර මෙනෙහි කරන්න කියලා. මරණය ගැන නිතර මෙනෙහි කරන්න. ඔබ ඊටාම ප්‍රියමනාපයි ඔබෙන් වෙන් වෙන බව නිතරම මෙනෙහි කරන්න කියලා කිව්වා. එක මොහොතක් හරි සීකලා තියන්න. ඔබ ඊටාම ආදරය කරන කෙනාට බරපතල අසනීපයක් වෙන්න පුළුවන් කියන හැඟීම කලින් මොහොතට හරි හිතලා තියන්න. එහෙම තත්ත්වයක් ආවොත් මම කොහොමද ඒකට මුහුණ දෙන්නේ? මං ඊටාම ආදරය කරන මගේ දරුවේ මං ඉන්න කාලෙදිම ජීවිතක්ෂයට පත් වුණොතින් මරණයට පත් වුණොතින් මට ඒ කාරණේ විඳ දරා ගන්න පුළුවන්ද කියලා බලන්න. පින්නතුනි බුදුහාමුදුර ධර්ම දේශනා කරේ මෙන්න මේ දුකෙන් අපට නිදහස් වෙන්න. අද අපට දුකක් කියලා නැති වුණත් අද අපට යමක් කියලා දැඩි ආසාවක් නැති වුණත් පින්නතුනි ඕනෑම මොහොතක අද අකමැති වෙන දෙයක් ගැන වුණත් අනාගතේ කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ වෙන සත්‍යයක් මත අපට එළඹෙන දුක්වලින් නිදහස් වෙන්න. අපට ජීවිතයේ සිදුවෙන පුළුවන් ඉහළම අවාසිය ඉහළම අනතුර සිදුවෙච්ච වෙලාවේදී අපි කොහොමද මානසිකව නොවැටෙන්න පුළුවන් ඉදිය මනසක් හදාගන්නේ කියන එකයි බුදුහාමුදුරු දේශනා කරේ. පින්තුන හලති බන්දුල මල්ලිකාවගේ චරිතය පිළිබඳව. බන්දුල මල්ලිකාව කියන්නේ ඒ වගේ හිත හදාගත්තු කෙනෙක්. එතුමිය දිනක් ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරමින් ඉඳෙද්දී එක්තරා අහණිවිඩයක් ආවා. ලිපියක් ආවා. මොකක්ද ඒ ලිපිය තිබ්බේ? ඒ ලිපියේ තිබ්බේ ඇයට දරුවෝ 32 දෙනෙක් හිටියා. නිවුලු දරුවෝ. නිවුලු 16 වතාවකදී ලැබිච්ච දරුවන් පුතාලම 32 දෙනෙක් හිටියා. ඒ විතරක් නෙවෙයි ඔහුගේ ස්වාමිය ඊටාම දස සෙනවියෙක් කොසරයිතුමාට හිටියේ ප්‍රධානතම සෙනවියා. බන්දුල සේනාධිපතියා. මේ 33 දෙනාම යුද්ධයකට ගිහිල්ලා හිටියේ දානය බෙදනකොට. පින්තුනි ඒ අවස්ථාවේදී තමයි මේ බන්දුල මල්ලිකාට මේ සිද්ධිය ආරංචි වුණේ. ස්වාමීන් වහන්සේට දානය බෙදෙමින් ඉන අවස්ථාවේ. ඒ ලියුම එහෙමම බලලා ඒකත් ගුලි කරලා ඉනේ තියාගෙන සාමාන්‍ය විදිහට දානය බෙදෙමින් හිටියා. ඒ සිද්ධිය දැනගන්න වෙලාවෙන් හරියට සිහිය සතිය පිහිටවගෙන හිටියා. ඒ දුක් ටිකෙන් ඇයට නිදහස් වෙන්න පුළුවන්කම තිබුණා. පින්නතුනි වගේ අය බෞද්ධ සාහිත්‍ය හුඟක් ඉන්නවා. කිසහගතමි වගේ කෙනෙක්. ඇයට මුලදී මේ ධර්මයේ ලැබුණේ නැහැ. පස්සේ දරුව නැතුණාට පස්සේ ඇය ධර්මයට කරා ආවා. ඒ වගේ කාන්තාවන් ගැන අපේ බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අපට අවශ්‍ය වන්නේ මෙන්න මේ වගේ ඉරණමක් තුළ අපි මේ ඉන්න අවස්ථාවකදී. ඒ නිසා අපි සිනහසනකොට අපිත් එක්ක සිනහසන බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් අපට දුකක් ඇති වෙච්ච වෙලාවේදී අනේ අඬන්නපා කියලා කියන අය නම් ඉන්නවා. නමුත් ඒ දුකේ නිදහස් වෙන පැහැදිලි මාර්ගය කියලා දෙන කෙනෙක් අපට නැහැ. අන්න එවැනි පරිසරයක් මත තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ ධර්මයෙන් ලැබෙන ආනිසංසය තමයි පින්නතුනි. ඥාතියෙක් නැති වෙච්ච වෙලාවේදී දුකෙන් නිදහස් වෙන විතරක් නෙවෙයි. අපේ මරණාසන්න මොහොතේ හිත හොඳට තියාගෙන සුගතියන විතරක් නෙවෙයි. ඒ ධර්මය අපට අවශ්‍ය වන්නේ ධර්මය රකින්න ආරම්භ කරපු මොහොතේ පටන්ම ඒ ධර්මයේ ආනිසංස අපට පේනවා. ඒක සාන්දෘෂ්ටික ධර්මයක්. මෙලවදීම ආනිසංස තියෙන ධර්මයක්. ඒ වගේම අකාලිකයි කල් නොයවා ආනිසංස ලැබෙන ධර්මයක්. විශේෂයෙන්ම බෞද්ධ සාහිත්‍යයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරුණු ඉතාම නුවණින් අපි තේරුම් අරගෙන එදිනෙදා ජීවිතයට අපි සම්බන්ධ කරගත්තොත් පිනතුනි එහි ආනිසංස අපට මේ ජීවිතෙම ලැබෙනවා. අපේ මනස දිනු වෙන විතරක් නෙවෙයි අපි එදිනෙදා කරන කටයුතු අධ්‍යාපනික වැඩ රැකිරක්ෂා වැඩ දරුවන්ගේ වැඩ මේ බොහෝ දෙයක් සාර්ථක වෙනවා මේ කුසල ආනිසංසයත් එක්ක. අපි පිනතුනි මේ ජීවත් වෙන්නේ ඉතාම දුර්ලභ බුද්ධෝත්පාද කාලයක. මෙවැනි කාලයක් අපට හැමදාම ලැබෙන්නේ මේක ලැබුවේ මහා පින කනිසංශයක් විදියට. බුද්ධෝත්පාද කාලයකුත් ලැබුවා, ඒ ලැබුව විතරක් නෙවෙයි අවස්ථාවේ තාම පරිපූර්ණ මනුසාත්ම භාවයක් ලැබුවා, හොඳ බුද්ධියක් ලැබුවා, ඒ වගේම ධර්මය අහන්නට පුළුවන් වටා පිටාවක අපි ඉපදුණා. මේ සියල්ලක්ම ලැබෙච්ච වෙලාවේ පිනතුනි, ඔබ මේ ලැබෙච්ච ජීවිතයේ වටිනාකම දන්නවනම් ඔබ පිනතුනි හැමදාම උපන් දිනයක් වගේ සමරනවා, හැමදාම ඔබේ මගුල් ගෙදර දවස් වගේ ඔබ සමරනවා, ඔබට සල්ලි තියනම් ඔබ හැමදාම එක අලුත් ඇඳුම ගානේ ගන්නවා, එක දවසට එක ඇඳුම ගානේ අරගෙන අඳිනවා ඔබ. ඇඳුමක් විතරක් ඇඳගෙන ඉන්නේ නැහැ, ඒ ඇඳුමේ ඇඳගෙන හොඳට හිත දියුණු කරන වැඩක ඔබ නිතර යෙදෙනවා. ඒ තරම්ම වටිනා ජීවිතයක් අපට මේ ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ ලැබිච්ච ජීවිතයේ වඩා අර්ථවත් කරගන්නට නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි හැකිතාක් දුරට අහන්නට ඕන. අහපු ප්‍රමාණයට අපේ ආධ්‍යාත්මික දියුණුව වැඩි වෙනවා, අපේ මානසික පීඩා අඩු වෙනවා. ඒ නිසා ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියන පැතුමෙන් අපි අදට නියමිත ධර්ම දේශනාව ආරම්භ කරනවා. අද අපි මූලික වශයෙන් තෝරාගත්තේ අකුසල මූල කියන සූත්‍රය. ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි ඉතිඋත්තක පාළිය කියන ග්‍රන්ථයේ බුද්ධගණිකයට ඇයිති ඉතිඋත්තක කියන ග්‍රන්ථය ඇතුළත් අකුසල මූල සූත්‍රය. ලෝභෝ දෝසෝ ච මෝහෝ ච පුරිසං පාප චේතසං හිංසಂತಿ අත්ථ සම්භූතං තචසාරං සම්පලං. අපේ හිතේ ඇතිවන ලෝභ, ద్వේස, මෝහ කියන මෙන්න මේ අකුසල ඒ හටගත්තා වූ පුද්ගලයා නැසනවා, විනාශයටපත් කරනවා. කොයි වගේද හරියට? සමහර ගස් තියෙනවා අරටුව නැති ගස්. විශේෂයෙන් කෙසෙල් ගස් නැත්නම් උණ ගස් වගේ ගස්. මේ වගේ ගස්වල ලක්ෂණය තමයි ඒ ගහක ඵලයක් හටගත්තොත් නැත්නම් මලක් හටගත්තොත් ඒ හට ගැනීමත් එක්කම ඒ ගහ විනාශ වෙනවා. ඒක තමයි මෙවැනි ගස්වල මේ සිවියම්ම සාරය කොට තියෙන ගස්වල ලක්ෂණය. අන්නේ වගේ තමයි යම් කිසි කෙනෙක්ගේ හිතේ දැඩි ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් කියන මේ අකුසල ඇති වුණොත් ඒ ඇති වෙච්ච කෙනාගේ ජීවිතයේ සාරය හරය නැසනවා කියලා. මේක තමයි ගාථාවේ සරල තේරුම. එනිසා අපි දෙගින් ටික මේ කරුණු විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනේ අපේ ජීවිත අපි ඇත්තටම ජීවිතේට ආදරේ නම් ජීවිතේ ඇත්තටම අපි එන්නේම සතුට වැඩි කරගන්න කැමති නම් ඒ සතුට වැඩි කරගන්න ක්‍රමයේදී Taman දිනෙන් දින බලන්න Tamanගේ ළඟ ඊයේ තිබුණට වඩා කෙලෙස අඩ අඩුවිද? අදට වඩා Tamanගේ හිතේ තියෙන ලෝභ ද්වේෂ අඩු වෙනවද හෙට දවසේ කියලා Taman ගැනම Taman හොඳට නිරීක්ෂණය කරලා බලන්න. බොහෝ විට අපි යන්නේ එක පුද්ගලිය තවත් කෙනෙක් එක්ක සංසන්දනය කරන්න යන්නේ නේ. අහවලා කරන්නම් මට බෑ. දැන් මේ මෑණිවරුත් එහෙම තමන්ගේ දරුවෙක් ඉන්නවා නම් තව දරුවෙකුට සසඳනවනේ. දැන් ඒ ළමයට ලකුණු 80ක් ගන්න පුළුවන් නම් ඔයා 60 ගැතේයි ඔයාට 80ක් ගන්න බැරි කියලා අපි අහනවනේ. අපි නිතරම දරුවන්ට දොස් කියනවනේ. දැන් බලන්න අපි නිකන් සරල උදාහරණයක්. එක ළමයෙක් ලකුණු 80ක් ගත්ත පන්ති, ඔබේ පුතා ඉන්න පන්ති. ඔබේ පුතා ලකුණු 60ක් ගත්තා. එතකොට ඔබ ඇතැමිට ඔබේ පුතාට බනිනවා ලකුණු අඩුවේ කියලා. ඇතැමිට පිනතුනේ අර ලකුණු 80 ගත්තු ළමයා ගිය පාර ලකුණු 95ක් ගත්තු කෙනා වෙන්න පුළුවන්, මේ පාර මේ 80ක් කරන් තියෙන්නේ. ඔබේ පුතා ගිය පාර 45ක් 50ක් ගත්තු කෙනා තමයි මේ පාර දැන් 60ක් කරන් තියෙන්නේ. ඇතැමිට ඊළඟ විභාගයේදී අර ළමයා 70 වෙන්න පුළුවන්, ඔබේ ළමයා 75 වෙන්නත් පුළුවන්. එනිසා ඔබේ දරුවගේ ප්‍රගතියක් තියෙනවා ඇත්තෙම. එනිසා නිතරම දරුවව ගැන බලන්න ඕන වෙනත් කෙනෙක් වෙනත් දරුවෙකුට සම්බන්ධ කරලා නෙවෙයි. ඒ දරුවගෙම බලන්න ඊයට වඩා අද හොඳයිද? එයාම එයාගේ සාර්ථකත්වයෙන් බලන්න. ඒක තමයි අධ්‍යාපන විද්‍යාවේදී කෙනෙකුගේ සාර්ථකත්වය බලන විදිය. ඉතින් පින්නොතනේ අපි තමන් ගැනම තමන්ම බලන්න තමන්ගේ එන්නේම දිනුවක් වෙනවද කියලා. ඒ වගේම තමන් බලන්න එන්නේම තමන්ගේ මානසික පීඩා, අනිත් අයව විවේචනය කරන ගතිය එන්නේම අඩු වෙනවද කියලා බලන්න. තමන්ගේ සාර්ථකත්වය බලන ප්‍රධාන ලක්ෂණයක් මේක. අනිත් අයට විවේචනය කිරීම, අනිත් අයව විවේචනය කිරීම, අනිත් අයවට දොස් කීම කොච්චර තමන්ගේ ජීවිතේ අඩුද කියලා බලන්න. මුලදී කතාවෙන් පාලනය වෙනවා, පස්සේ ඒව හිතීමත් අඩු වෙනවා එන්නේ. මේක තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය බලන එක් ක්‍රමයක්. ඒ වගේම තමයි පිනතුනි. බෞද්ධයෙක් විදියට ඔබ හැබෑ බෞද්ධයෙක් නම් ඔබේ ජීවිතයේ සාර්ථකත්වය බලන ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අපේ මානසික සුවේ වැඩි වෙන්නට ඕනේ නේ. ඒ වගේම මේ මානසික සුවේ වැඩි වෙනවාද කියලා තමන් බලන්නේ කොහොමද? බලන්නේ තමන්ගේ ළඟ තියෙන තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න. තෘෂ්ණාව කියන්නේ අපි ක්‍රේවින් කියලා කියන්නේ. දිට්ඨි කියන්නේ රෝන් බියුස් කියන එක සක්කාය දිට්ඨිය. මාන. මාන කියන්නේ කන්සීට් කියන එක. අනිත් අය සසඳන එක, උස්පාත් කරන එක. මෙන්න මේ තුන තමන් බලන්න තමන් මේ ආපු ගමනේදී එන්නම අඩු වුණාද වැඩි වුණාද කියලා. මේක තමයි තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය බලන උරගල කියලා කියන්නේ. උරගල කියන්නේ රත්තරන් එහෙම නියම රත්තරන් කියලා බලන ගලක් තියෙන ගාන. අන්නේ වගේ තමයි තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය එන්නම වැඩි වෙනවද කියලා තමන් බලන්න තමන්ගේ කලින්ට වඩා තෘෂ්ණාව අඩු වෙලාද වැඩි වෙලාද දැන්. ඊට පස්සේ දෘෂ්ටිය සක්කාය දිට්ඨිය වැඩි උනාලා දැන් එන්නම කියලා බලන්න. ඇතැමිට අපි ආගමික ජීවිතයක් ගත කරනකොට ආගමික නාමයෙන් කරන දේවල් වලින් බලාගෙන ගියාම මේ වැඩි වෙලා තියෙන්නේ. ඇතැමිට දන් දීලා දානමය පින්කම ලොකුවට කළා. කල් ඉවරුණාට පස්සේ ඇත්තටම මේ අඩු වෙන්න අයෝනේ. බලාගෙන ගියාම මේ වැඩි වෙනවා. සමහර අය භාවනා කරනවා. සමහර අය ඇතැමිට ආධ්‍යාත්මික ජීවිතයක ගැඹුරෙම බැසගෙන ඉන්නවා කියලා කියනවා. ඇත්තටම වෙලා තියෙන මේව වැඩි වෙනවා. ඒ නිසා තමන්ට තමන් ගැනම අවංකව තේරුම් ගන්න පුළුවන් මේ ලක්ෂණ කොයිතරම් දුරට අඩු වෙනවද වැඩි වෙනවද කියලා. ඒ නිසා මෙන්න මේ ගැන අපි නිතරම සැලකිලිමින් ඉන්නට ඕන. ඇත්තටම තමන්ට තමන් ආදරේන. අද අප සාකච්ඡා කරන මේ අකුසල මූල කියන සූත්‍රයෙන් සඳහන් වන්නේ අපේ හිතට පීඩ ඇති කරන අපේ ජීවිතයේ සාර්ථකත්වයේ පහළ හෙළන කරුණු තුනක් ගැන. ඒ මොනවද? එකක් තමයි ලෝභය කියන කාරණේ. ඊළඟ කාරණේ ద్వේෂය. ඊළඟට මෝහය. මේවා තමයි ප්‍රධාන අකුසල මූල කියලා කියන්නේ. දැන් මේ තුන තමයි දෙකෙන් දෙක ආයි බෙදෙනවා, පංච නීවරණ වලට බෙදෙනවා, නීවරණ හයකට බෙදෙනවා, දස සංයෝජන කියලා බෙදෙනවා. ආයතන 12ට තියෙන ආශාව කියලා බෙදෙනවා. කොහොම ගිහිල්ලා ගිහිල්ලා කියන් දක්වා වැඩි වෙනවද මේ ටික? කෙලස් 1500 දක්වා මේව බෙදි බෙදි යනවා ඊට පස්සේ එක එක කොටස් වලට. එතකොට මේ කෙලස් 1500ම මූලය තමයි මේ ලෝභ දේශ මොහ කියන එක. හැබැයි ඒකත් තවත් එක මූලකට ගන්න පුළුවන්. මොකද්ද ඒ? ඒ එකම මූලය තමයි මෝහය නැත්නම් අවිද්‍යාව කියලා කියන්නේ. හරියට මේන් ස්විච් එක වගේ. ට්‍රිප් ස්විච් එක වගේ. මේන් ස්විච් එක ඔෆ් කරගමන් ඔක්කොම ටික ඔෆ් වෙනවා. අමුතුවෙන් ෆ්‍රිජ් එක, මයික්‍රෝවේව් එක, හීටරේ අමුතුවෙන් ඔෆ් කර කර ඉන්නවන්නේ. හැබැයි ඒ ට්‍රිප් ස්විච් එක ඔෆ් කරනකම් කලින් කල ටිකෙන් ටික අර විදුලි බලය අඩු කරන්න අපි ටිකෙන් ටික අනිත් දේවල් මුලදී ඔෆ් කරන්න වෙනවා අපට. ලෝභය යම් කිසි පමණකට අඩු කරගන්න වෙනවා. දැඩි ද්වේෂයත් උපනාහය කියලා ද්වේෂයේ අන්තගාමී ද්වේෂයක් තියෙනවා. දැඩි බද්ධ වෛරය කියලා ඒවා අපි අඩු කරගන්න වෙනවා මේ ධර්ම මාර්ගය යනකොට. පින්නතුනි මෙන්න මේ කෙලෙස් අඩු කරගන්න තමයි අපි ධර්ම ශ්‍රවණය කරනකොට අපි ඒකෙන් කරුණු හොයාගන්නේ. කොහොමද අපි මේක කරන්නේ කියලා. මූලික වශයෙන් පින්නතුනි අපේ ළඟ තියෙන දැඩි ලෝභය අඩු කරගන්න අපි මොකද කරන්න ඕන? මුලදීම කරන්න ඕන දැඩි ලෝභයක් තියෙනවා නම් තමන්ට අම්මට අම්ම තාත්තා ඉන්නව නම් තමන්ටම කියලා සලකන ටික. ගෙදර තමන්ට සතු හැම ඉන්නව නම් ගෙදර යට ඉස්සලා සලකල ඉන්න. තමන්ගේ ආදරය කරන තමන් කැමතිම ඥාතින් ඉන්නව නම් ඒ ඥාතින්ගේ දරුවෝ ඉන්නව නම් එයාට සලකන්න මොලි. ඒක පාර පිටයට දෙන්න අමාරු වෙන්නේ නේ. ඒ නිසා ටිකෙන් ටික තමන් කැමතිම අයට උදව් කරලා ඉන්න ඉස්සෙල්ලා. සමහර අය දැමිට අම්මට තාත්තටවත් දෙන්න ලෝභය සමහර අය. අනිත් අය බලාගනි, අයියා බලාගනි, මල්ලි බලාගනි කියලා මගහැරලා ඉන්න. එහෙම කරන්නේ ඔබ පේනසුනි. අම්මා තාත්තා ඉන්නවා නම් කොහේ හරි ලෝකේ ඒ අයට උදව්වක් කරන්න තමන්ගේ ළඟට ගෙනල්ලා උදව් කරන්න බැරි වෙන්න පුළුවන්. මාසිකව සති දෙකකට සැරයක් සති ගානේ හරි දෙයක් එයාට යවන්න අම්මා තාත්තා වෙනුවෙන්. ඒක එකතකින් මහා කුසලයක් වැඩි වෙනවා තමන්ගේ. අම්මා තාත්තට සැලකීම තමයි ජීවත් වෙලා ඉන්නවා නම් ඒ ඇත්තන් තමන්ගේ ආධ්‍යාත්මික ගමන් මගේ සාර්ථකත්වයේ සිදුවෙන ප්‍රධානතම කාරණය. එනිසා යවත් තම මගේ හැරගන්න එපා. තමන්ට අමතා තින්නවන. පොඩි කාලේ ඉඳන්ම පින්නතුනි දරුවන් කාලේ ඉඳන්ම පාසල යන කාලේ ඉඳන්ම අම්මට තාත්තට සලකන්න පුළුවන් නම් ඒ තරම් වටිනවා. යා හිත සතුට වෙන ඉදිරිය ඉන්න පුළුවන් නම් හරිය වටිනවා. තමන්ගේ මුළු ජීවිතයටම ඒක බලපානවා සාර්ථකත්වයට. ඉතින් මෙතනින් පටන් ගන්න පරිත්‍යාග සීලත්වයේ පින්නතුනි තව ටිකක් ඉහළට යනකොට සඳහන් වෙනවා දාන දීමේ බොහොම ප්‍රාථමික පල්ලෙහාම අවස්ථාව අපිට කරන්න පුළුවන් සරලම දේෙන් පටන් ගන්න ඕන. මොකක්ද ඒ සරලම දේ? ඒ තමයි තමන් කෑම කාලා ඉඳුල් භාජනයේ හොදනකොට ඒ භාජනයේ තියෙන ඉතුළු ඉඳුල් ටිකත් එක තියෙන වතුර ටිකත් තැනකට දාන පිටට දාන බැන්නම් අර ගානේ සින්ක එකටම හරි දානකොට තමන් හිතන්න මේ ඉඳුල් ටික සතෙකුට ආහාර වේවා කියලා. කොහේට හරි ගිහිල්ලා බටේක ඉන්න සතෙකුට හරි ඈ ආහාරයක් වෙන්න කියලා ඒ ප්‍රාර්ථනාවෙන් පටන් ගන්න මේක. එහෙම කරන එක ටිකෙන් ටික තමන්ගේ හිතවත් කෙනෙක් වයසක කෙනෙක් ඉන්නවා නම් ලෙඩ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ටිකෙන් ටික යට උදව් කරනවා. මෙතනින් පටන් ගන්න දාණය තමයි පිනුතුනි අන්තිමටම සංඝ රත්නයේ දෙන සාංගික දාණය කරා ඉහළ මානිසංශ කරා යන්නේ අපි. ඊටත් වඩා ආනිසංශ දායි කියලා කියනවා සතර දිගින් වඩින සංඝයා වෙනුවෙන් ආවාසයක් කුටියක් පූජා කිරීම. ඊටත් වඩා ආනිසංශ දායි ධර්ම දාණය සම්බ දානං ධම්ම දානං ජිනාති ධර්මයෙන් යම උදව් කරනවා නම් කෙනෙකුට. ඒක පිනුතුනි භෞතික දෙයක් දෙනවට වඩා ලොකු ආනිසංශ දායි දෙයක්. එනිසා මෙන්න මෙහෙම ටිකෙන් ටික පරිත්‍යාග සීලීත්වය පුරුදු වෙනකොට තමන් ඊට හුඟා සරල වෙනවා මෙලෙක් වෙනවා. නිතරම තමන් වෙනත් කෙනෙකුට දෙයක් දෙන්න බලන් තමයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම තරම් දානයේ ආනිසංශ දන්න කෙනෙක් ඉන්නවා නම් තමන් ආහාරයට ගත්තු බත් පිඬේ අන්තිම බත් ගුලිය කටට ගන්න කොටත් කෙනෙක් කාවතින් දෙන්න පුළුවන් කෙනෙක් ඒක දීලා අනුභව කරනවා කියලා. දානි ආනිසංශ දන්නවා නම් බුදුහාමුදුරුවෝ තරම්. එනිසා පිනතුන් නිතරම තමන්ගේ දෑතින් කෙනෙකුට දෙන්න දෙයක් දෙන සූදානම් වෙලා ඉන්න. කෑම කනකොට උනත් ළඟම ඉන්න කෙනෙකුට පොඩි දෙයක් හරි තමන් දෙන තමන්ගේ අතින් බෙදන්න. වතුර බෝතලයක් හරි ළඟ කෙනෙකුට දෙන්න. ඒකෙන් මහා ආනිසංශයක් සිද්ධ වෙනවා. අපිට නොපෙනුනාට ඒ පින්කම්වල ආනිසංශ තමයි අතීතයේ කරපු පින්කම්වල ආනිසංශ තමයි ඔබ අද මේ භුක්ති විඳින්නේ. සරල දෙයක් නෙවෙයි හිතන්න එපා ඒක මේක සරල දෙයක් කියලා. දැන් බලන්න ඔබ ලස්සනට ඇඳුම් ඇඳගෙන ඉන්නවනේ. ඔය ඇඳුම් මහපු අය කවුද? ඔය තත්ත්වයට රෙදි හදපු අය ඔබලද? ඔබ නෙවෙනේ නේ. ඔබ ගන්න ප්‍රිය ප්‍රණීත ආහාර ඔබ කුඹුරකට ගොවිපලකට ගිහිල්ලා ආවේ වැස්ස ඉඳලා හදපුව නෙවෙනේ. ඒ බොහෝ දෙයක් ඔබේ ළඟට එන්නේ මේ පිනාන්සංශ විදියට. ඔබ කියන්න පුළුවන් මම මහන්සිලා හම්බ කළ මේ සලිවේ දැන් කළා ගත්තේ කියලා. නමුත් පින්නතුනේ එහෙමම නෙවෙයි. ඒකේ පිටපස්සේ ලොකු පිනක් ඔබේ තියෙනවා. ඒ පිනම තමයි අපි මෙතෙන්ට අරගෙන ආවේ. ඒ නිසා පින විතරක් නෙවෙයි ඒ පිනත් එක්කම අපට ලොකු දෙයක් මේ ධර්මයේ ලැබෙනවා. ඒ ලැබෙන්නේ මේ මහා පින කානිස්සංශ විදියට. ඒ නිසා හැකිතාන් දානය පුරුදු කරන්න පරිත්‍යාග සීලත්වය පුරුදු කිරීම ලෝභය අඩු වෙන හේතුවක්. දැන් මේ පිනතුන් හුඟ දෙනෙක් දන් දෙන අය ස්වාමින් වහන්සේ වෙනු වුණත් නිතර දන් දෙන අය ඒව හොඳයි. හැබැයි පිනතුන් එතනෙම නතර වෙන්න එපා. ඇතැම් විට අපි ස්වාමින් වහන්සේ කෙනෙක් වෙන ලොකු දෙයක් පූජා කරන සූදානම් අපි ඇතැම් විට පාරිදි කෙනෙක් හම් වුණාම ඩොලර් එකක් දෙන්න අපි කැමති නැහැ නේ. ඩොලර් පහක් දෙන්න අපි සූදානම් නැහැ. පිනතුනි දාන දෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් පූජා බුද්ධිය, එකක් අනුග්‍රහක බුද්ධිය. අනුග්‍රහක බුද්ධිය බෝසත්වරු මේක හොඳට මතක තියාගන්න. බෝසත්වරු දන් දෙන්නේ හුදෙක්ම පූජා බුද්ධිය විතරක් නෙවෙයි. බෝසත්වරු ආධ්‍යාත්මික දියුණුවෙන් ඉහළට යන දන් දෙන්නේ කොහොමද? අවස්ථාවය බලලා දෙන්නේ. ඇයි යාගේ අදහස ලෝභය අඩු වෙන්නේ? ලෝභය අඩු වෙන්න දෙනකොට ලබන කෙනාගේ සිල්වත්කම අවශ්‍ය නැහැ. ලෝභය අඩු වෙන්න ඩොලර් 100ක් සමන් දෙනවා නම් ඩොලර් 2ක් දෙනවා නම් ඒ දෙක දීමෙන් ලෝභය අඩුවීම පූජනීය කෙනෙකුට දුන්නත් එකයි ඊට වඩා පූජනීයත්වය අඩු කෙනෙකුට දුන්නත් එකයි ලෝභය අඩු වෙන්න දෙනව නම් බරදවා තේරුම් ගන්න එපා. බුදුහාමුදුරුවෝ වැඩි දක්ෂිණ විභංග සූත්‍රය දේශනා කළා අපි ගැන අනුකම්පාවෙන් වැඩි ආනිසංස සිද්ධ වෙන්නේ පූජනීයට දීම කියන එක දේශනා කළා තියෙනවා. එහෙම නැත්නම් හැබැයි පින්නතුනි ඔබ අහලා ඇති අපේ ගෞතම බෝසත්යන් වහන්සේ ජෝජක බමුණාට තමන්ගේ දරුවන් දෙන්න දන් දුන්නා. ඒ ජෝජක බමුණ කියන්නේ සිල්වත් කෙනෙක් නෙවෙයි. දරුව දෙන්නේ දන් දෙනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඒ දරුවන් දෙදෙනා දන් දෙනකොට මේ මහ පොළොව කම්පා වුණා. මහ පොළොව කම්පා වුණේ අර ඒ දානේ ලබාගත්තු කෙනාගේ තියෙන ගුණ නිසා නෙවෙයි. දානේ පූජා කරපු දායකයගේ තිබෙච්ච මහා උසස් ප්‍රාර්ථනාව නිසා. ඔබ අහලති හත්තිගාම උග්ග කියන සූත්‍රය. ඒ සූත්‍රය දැක්වෙනවා එක්තරා දායක මහත්තය කෙනෙකුගේ තිබෙච්ච සුවිශේෂ ලක්ෂණාට. ඒ ලක්ෂණ වලින් එකක් තමයි ඔහු කියනවා. ඔහු නිතර ස්වාමීන් වහන්සේට දානේ පූජා කරනවා. දානේ පූජා කරන අවස්ථාවේදී ඒ දානේ පූජා කරන කලින් මොහුට දෙවිවරු ඇවිල්ලා රාත්‍රියේ කාලය සඳහන් කරනවා ඔබ පූජා කරන දානේ වළඳන්නේ ස්වාමීන් වහන්සේලා. අහවල් ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. අහවල් ස්වාමීන් වහන්සේ අනාගාමි, සකදාගාමි, සෝවාන්, සද්ධානුසාරි, ධම්මානුසාරි, සිල්වත්, පෘතග්ජන, දුස්සීල කියලා දානෙට වඩින ස්වාමීන් වහන්සේලා ගැන මට කලින් ඇවිල්ලා මේ දෙවරු ඇවිල්ලා කියනවා. හැබැයි එහෙම කිව්වත් දානේ බෙදනකොට මම කාට සමානව දානේ බෙදනවායි කියලා. දානෙ බෙදනකොට මූණ දිහා නෙවෙයි බලන්නේ පාත්‍රය දිහා කියලා. වෙන තැන අවශ්‍යතාවය බලලා දෙන්නේ මේක මෙයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මේ උග්ග කියන ගෘහපතිය කොයි වගේ කෙනෙක්ද? ਉਹ අනාගාමී කෙනෙක්. ਉਹ අනාගාමී කෙනෙක්. ඒ නිසා ආධ්‍යාත්මිකව ඉහළට යනකොට ලක්ෂණය තමයි නිතර බලන්නේ ලබන කෙනාගේ සිල්වත්කම පූජනීයත්ව විතරක් නෙවෙයි. මේ ලබන කෙනාගේ අවශ්‍යතාවය. ඒ නිසා ඊටාම අවශ්‍ය තැනට අවශ්‍ය දේ දෙන එක තමයි ඔහුගේ ලක්ෂණය. හැබැයි ඒක කියන්නේ මේ සාංගික දාන දෙන්න එපා යෝ නෙවෙයි කිව්වේ වරදවා තේරුම් ගන්න එපා. ඒ පින්කම් පුළුවන් තරම් කරන්නේ වානිසස්දායි අපි සසර ගමනක් මේ යන්නේ. ඒ නිසා අපිට හොඳ ආනිසංස අවශ්‍ය වෙනවා. සාංගික දාන දෙන්න තමන්ට දෙන්න බැරි නම් දාන දෙන කෙනෙකුගේ දානයකට වතුර බෝතල් ටිකක් හරි ගිහිල්ලා දෙන්න. එහෙම හරි කළා ඒකට සම්මාදන් වෙන්න සාදුකාරයක් හරි දීලා අනුමෝදන් වෙන එක වටිනවා. ඊළඟට ඊළඟ කාරණේ තමයි පින්නතුනේ දැන් මේ ලෝභය අඩු කරන ක්‍රමයේ ටිකෙන් ටික. ඊළඟට ද්වේෂය අඩු කරන ක්‍රමය. අපට නිතරම මනසට පීඩා එන ප්‍රධානතම කාරණයක් තමයි අනිත් අයගේ වැරදි අඩුපාඩුකම් දැක්කාම හිතේ ඇතිවන ගැටුම, විරසක බව. ඒකට හේතුව තමයි අපි නිතරම අනිත් අය පිටස්තරයි කියලා හිතන්නේ. ඇතැම් විට තමන්ගේ දරුවේ වරදක් කරනකොට තමන් නිතර සමාව දෙන සූදානම්. හැබැයි පිට කෙනෙකුගේ අතින් වරද වෙනකොට අපි හුඟා කේන්ති ගන්නවා, හුඟා කලබල වෙනවා, විවේචන කරනවා, අනිත් අයත් එක්ක කතා වෙනවා. ඔබේ දරුවෙක් ඇතැම් විට වරදක් කරාට ඔබ වෙන ගෙදරකට ගිහිල්ලා කියන්නේ නැහැ සමාජයට. කට්ටිය එකතු වෙච්ච තැනදී කියන්නේ මගේ පුතා මෙහෙම කළා, දුව මෙහෙම කරා කියලා. දැන් මේ රැස් වෙච්ච අයගෙදි කවදාවත් කියන්නේ නැහැ නේ. හැබැයි කවුරු හරි පිටස්තර කෙනෙක්ගේ අඩුපාඩුවක් නම් හොඳට විස්තර කරලා කියනෝනේ. තවත් ඩීටේල්ස් දාලා හොඳට අපි විස්තර කරනවා. පින්නතුල මේකට හේතුව තමයි මේ මගේ මේ පිට කියලා අපි මේ සීමා සම්බේධයක් මේ තියාගෙන ඉන්නේ. සමේ කඩු වෙන නම් නිතරම පින්නතුනේ මෛත්‍රී වඩන්නට ඕන. සබ්බේ සත්තා භවන්ත සුඛිතස්සා කියලා නිතර ප්‍රාර්ථනා කරන්න. ආධ්‍යාත්මික ගමන් මගේ තමන් කොච්චර දුරට ඉදිරියට යනවාද කියලා තමන්ට බලා ගන්න පුළුවන් ලක්ෂණ මේක. කරණිමෙත් සූත්‍රයේ කියන්නේ යම් කිසි සාන්ත පදයක් කැමති නම් හැකිතා දුරට මෛත්‍රී භාවනා වඩන්න. දැන් මම මගේ ධර්ම දේශනා කලින් ඒ වෙහ මහල මේ පිනතුන්ට පුරුදු නම් හැබැයි මට හිතේ හොඳට මතක තියන අයට නම් හිතේ මේ හඳුර හැමදාම බණ කියන්නේ එකම කාරණයක් කියලා. එකම කාරණයක් තමයි පිනතුන් කියන තියෙන්නේ. වෙන කියන දෙයක් නැහැ. කොයි සූත්‍රයේ ගත්තත් එක තැනකට ඉලක්ක කළා තමයි කියන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේත් එහෙම දේශනා කළා. මොකක්ද දේශනා කරේ? මම අතීතයේ දැනුම් දේශනා කරන කාරණා දෙකක් විතරයි කියලා. මොකක්ද ඒ දෙක? ඒ තමයි දුකෙන් නිදහස් වීමත් විතරයි කියලා. කොයි අම්ම මාතෘකාවක් ගත්තත් කොයි විදියට කරුණ විස්තර කරත් අන්තිමට අවසාන ඉලක්කය තමයි දුකේ ස්වභාවය කියලා. ඒ දුකෙන් නිදහස් වෙන මාර්ගය පෙන්වලා දෙන එක තමයි සම්පූර්ණ බුදුදහමේ තියෙන ලක්ෂණය. එනිසා මේ කරන හැම කාරණයකම කියන්නේ තමන්ගේ ළඟ ලෝභය වැඩි නම් එන්නම තමන්ගේ මානසික පීඩාව වැඩි කියලා මේ කියන්නේ. තමන්ගේ ළඟ ලෝභය අඩුයි නම් පරිත්‍යාග සීලෙත් වැඩි නම් වෙනත් කෙනෙකුට දෙයක් දෙන්න සූදානම් ඉන්නතර ඉන්නවා නම් ඒකෙන් කියන්නේ නිතර බඩු බාඩම දෙන්න කියලා නෙවෙයි මේ කියන්නේ. අඩු ගන්න කෙනෙක්ගේ දුකක් අහගන්න අහන්න හරිය කෙනෙක්ගේ ප්‍රශ්නයක් කියනකොට සාවධානව ඒකට ඇහුම්කන් දීලා ඌට මානසික පිළිසරණක් වෙන්න හරි අපේ සූදානමක් තියෙනට ඕන. අපි දැන් සාමාන්‍ය ශ්‍රම දානය කියලා කියන්නේ ඒකෙම ප්‍රභේදයක් ඇත්තෙම. කවුන්සලින් කියලා කියන්නේ ඒක. එනිසා ධර්මයෙන් කරන උපකාරයක් එහෙමයි. දානය කිව්වට හිතන්නේපා මේ බඩු මුට්ටුම අයින් කරන එක කියලා. එහෙම නෙවෙයි. වෙනත් කෙනෙක් වෙනුවෙන් අපි යම්කිසි පරිත්‍යාගයක් කරන සූදානමින් ඉන්නට ඕන. එතකොට අන්න ඒ ගතිය වැඩි නම් එන්නේ නැගි. ඒ කියන්නේ තමන්ගේ මානසික පීඩන අඩු වෙන මේ කියන්නේ. ඊළඟ කාරණේ තමයි අපි සඳහන් කරමින් හිටියේ තමන්ගේ ළඟ අනිත්‍යයත් එක්ක තියෙන අමනාපකම් පුළුවන් තරම් අඩු වෙනට ඕන. අඩු වෙන අඩු වෙන මෛත්‍රිය භාවනාව ඉහළට යනකොට අපිට පේන දේ තමයි තමන්ට මුණ ගැහෙන හැම කෙනෙක් ගැනම කොහොමද බලන්නේ? මෛත්‍රියෙන් බලන්නේ කොයි විදිහටද බලන්නේ? මාතා යතා යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. ඔබට ඉන්න එකම දරුවා කෙරෙහි ඔබේ ආදරයක් සෙනෙහසක් කරුණාවක් තියෙනවා නම් අන්න ඒ විදිහට තමයි මේ හැම කෙනෙක් දිහාම බලන්නේ. එවැනි මනසක්, එවැනි ඇසක්, එවැනි හදවතක් ඔබට නිර්මාණය වෙනවා මෛත්‍රී වැඩිමේ ආනිසංස විදිහට. හුදෙක් මෙත්තා සාගත මනෝකර්මිතරක් නෙවෙයි. සියලු සත්ත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා හිතින් හිතන එක විතරක් නෙවෙයි. ඒ තමන්ගේ චින්තනයේ වෙනස් වීමත් එක්කම තමන්ගේ වචනත් වෙනස් වෙනවා. ඊළඟට මෙත්තා සාගත වචී කර්ම යන්නේ. කතා කරනකොට මෛත්‍රියම තමයි කතා කරන්නේ. ඒ වගේම මෙත්තා සාගත කාය කර්ම. මෛත්‍රියෙන් තමයි කයින් කටයුතු කරන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ මේ ලක්ෂණයම ප්‍රිය වචන කතා කරනවා කියන්නේ. සමහර කෙනෙකුට මෛත්‍රිය සාගතව බණින්න උනත් පුළුවන්. ඩොක්ක කන්නත් පුළුවන්. මේ මෛත්‍රියෙන් කරන්නේ. අපි කිව්ව යම් කිසි කෙනෙක් මේ අපි කියමු කෝච් එකට පණින්න හදනවා. අපි පොල්ලකින් අහරේ එයා අනිත් පැත්තට ගන්නවා. ඒක කය කර්මයක් ඒකලිය. නමුත් මෛත්‍රිය සාගතව කරන්නේ. යම් කිසි කෙනෙක් දරුවෙක් වුණත් අකීකරු දෙයක් කරනවා. එයාමිට බැනලා හරි ඒ දරුවා නිවැරදිමකට ගන්න උත්සාහ කරනවා. ඒක සැර වචනේ කතා කරාට ඒක දේශෙන් කලා වෙන්නේ නැහැ. තමන් හැබැයි තමන්ගේ හිත ආරක්ෂා කරගෙන තමන් කරන එක දක්ෂ වෙන්න ඕන. එනිසා නිතරම ප්‍රිය ලස්සන වචන කතා කිරීම නේ බුදුදහමේ කියලා කියන්නේ. කෙනෙකුට ඕන නම් වෙනත් කෙනෙක් මුලා කරන්න, වෙනත් කෙනෙක් රවටන්නත් ලස්සන වචන කතා කරන්න පුළුවන්. ඒ නිසා එහෙම කරයි කියලා බුදුදහමේ ප්‍රිය වචන වෙන්නේ නැහැ. පින්තුනි මෙන්න මේ මෛත්‍රී කියන එක බ්‍රහ්ම විහරණයක් මේක. බ්‍රහ්ම විහරණයක් කියන්නේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මවරු මහා බ්‍රහ්මිය වාසය කරන මෛත්‍රී. මෛත්‍රී විතරක් නෙමෙයි මෛත්‍රියේ තියෙන කෙනාගේ ළඟ කරුණාවක් තියෙනවා. අනිත් කෙනෙක්ගේ දුකෙදි පිහිට වෙන නිතර බලාගෙන ඉන්නේ. මුදිතාව තියෙනවා. වෙනත් කෙනෙක් දිනනකොට සතුට වෙනවා. උපේක්ෂාව තියෙනවා. මෙන්න මේ හතර පුළුවන් තරම් දිනු කරන්න පුළුවන් නම් පිනොදුනේ මනස ලෝකයේ මිනිස් සිරුරක් දරාගෙන ඔබ බ්‍රහ්මයක වගේ ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. මනසට ලොකු සහනයක් මේකෙන්. මේ සහනය මේ සැනසීම ලබා ගන්න පින්නතුනි. මෙච්චර සුවසියක් ලබාගෙන ඇමරිකාවටත් ඇවිල්ලා පින්නතුනි දුකින් ඉන්න ඕනේ නැහැ. මහන්සියෙන් වැඩ කරන්න කමන්නේ නැහැ. නමුත් මානසික දුකින් ඉන්න ඕනේ නැහැ. කායික දුකින් ඉඳලා කමන්නේ නැහැ. කොහොමත් මේ රටේදී මහන්සියෙන් වැඩ කරන්න වෙනවා අපට. ඒකට කමන්නේ නැහැ. නමුත් මානසික අපි දුකින් ඉඳිය යුතු නැහැ. මේ රටකට ඇවිල්ලා අපි. ඒ වගේම හුඟක් වාසනාවන්තයෝ වඩ ධර්මයක් අහන අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ ලැබෙච්ච අවස්ථාව තුළ අපි තවදුරටත් මානසික දුක් විඳින අවශ්‍ය නැහැ. එනිසා පින්නතුනි එන්න එන්නම තමන්ගේ මානසික පීඩාව අඩු කරගන්න කැමතිනම් පුළුවන් තරම් පරිත්‍යාග සීල වෙන්න, පුළුවන් තරම් මෛත්‍රී සංගත වෙන්න. ඒ කියන්නේ ආනිසංස නිසාම දැන් බොහෝට අපි මේ පින්කම් මෛත්‍රී වඩන්නේ පරලෝ සුගතිගාමි වෙන්න කියලා නේ. දිව්‍ය ලෝක යන කියලා හිතාගෙන සමහරක් තමයි ඔය කරන්නේ. එහෙම නෙවෙයි පින්නතුනි මේව කරන්න තමන්ට මේ ජීවිතයේ මේ ආනිසංස පේනවා. තමන් හුඟා කටයුතු සාර්ථක වෙනවා. තමන්ගේ ශාරීරවත් නිරෝගී වෙනවා. එනිසා පුළුවන් තරම් දුරට මේ කරුණු කරන්න. එතකොට දැන් මෙතෙන් දැනගන්න අපිට සරල කාරණා ටිකක් මේ සාකච්ඡා කළේ. දැන් ලෝභ ද්වේෂ දෙක අඩු කරන ක්‍රමය දැන් අපි මේ කිව්වේ. හැබැයි මේ දෙක ටිකෙන් ටික දියුණු කරලා ධානා මට්ටම කරාම යන්න පුළුවන්. හිත එක්තැන් කරගෙන සමතෙන් දිනු කරලා ලෝභ දේශ හුඟා කලකට අඩු කරගන්න පුළුවන් අපිට. දවසකට දෙහෙට නෙවෙයි. ආත්මව 100 ගානකට ලෝභ දේශ අඩු කරගන්න පුළුවන්. ලෝභ දේශ විතරක් නෙවෙයි. පංච නීවරණම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ පින්නතුනේ ආත්ම භාව 100 ගානකට කල්ප ගානකට නෙවෙයි පින්නතුනේ මහා කල්ප වලින් මහා කල්ප 84,000කට යටපත් කරපුවා හිටිය බුදුහාඳුර පහල වෙනකොට. හැබැයි ඒත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ළඟදී ඒකම සාර්ථකුනේ නැහැ. එනිසා තමයි අතීත කාල දේවල සුද්ධන් රජතුමාගේ ගුරුවරයා මේ පුංචි කුමාරයා බලන් ඇවිල්ලා කල්ප ගානකට සුගතිගාමි වෙන ධ්‍යාන ලබාගෙන හිටිය මේ අතීත බ්‍රාහ්මණයා ඇඬුවා. ඇඬුවේ ඇයි? ඔහු දැක්කා මේ කුමාරයා මීට වඩා ඉදිරි ගමනක් යනවා කියලා. ඒකට හේතුව තමයි පින්නතුනි අපි බොහෝ වෙලට හිතන්නේ පංච නීවරණ දුරු කිරීමක් බුදුදහමේ තියෙන කියලා. ඇයි බොහෝ සූත්‍රවල විස්තර වෙන්නේ බොහෝ ධර්ම දේශනාවදී අපට ඇහෙන්නේ පංච නීවරණ ගැන තමයි ඇහෙන්නේ. නමුත් පින්නතුනි බුදුවරේ ලෝකේ පහළ වෙන්නේ පංච නීවරණ දුරු කරන ධර්ම දේශනා කරන්න නෙවෙයි. ඊට වඩා සමලුත් පීවරක් දේශනා කරන තමයි ලෝකයේ අඩුම වශයෙන් සාරස්සංගේ කලපලක්ෂයක් පෙරම් පුරලා තමන්ගේ ඇස් ඉස් මස්ලේ දන් දීලා සුවිශේෂ කැපවීමක් කළා සම්බුද්ධත්වයට පත් වෙන උතුමේ ලෝකයේ පහළ වෙන්නේ නීවරණ හයක් විස්තර කරන්න. හයවෙනි නීවරණේ මොකද්ද? ඔව් හයවෙනි නීවරණේ පිනුතුනි අවිද්‍යාව නැත්නම් මෝහය කියලා අපි කියන්නේ. ඒ නිසා අවිද්‍යාව හරියට නිරුද්ධ කිරීම දැනගත්තොත් පිනුතුනි ඒ දකින්න කෙනාගේ ළඟ ලෝභය දේශය ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි ඒක එකපාර අමාරු නිසා තමයි අර දැඩි ලෝභය සහ ද්වේෂය අඩු කරන්න අපි මූලික පියවර හැටියට අර කලින් සඳහන් කරපු ටික කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට උන්වහන්සේගේ ධර්ම දේශනාවල අනුපිළිවෙලක් තිබුණා. පින්නොත් සාදුකරෙන් දෙන බලන්න. බුදුහාඳුර ධර්ම දේශනා කරනකොට අනුපිළිවෙලක් තිබුණා. මොකද අනුපිළිවෙල? අනුපිළිවෙල තමයි දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං, ඕකාරං සංකිලේසං කියලා එක්තරා අනුපිළිවෙලක් තියෙනවා. අර සාගරයේ මුහුද ටිකෙන් ටික ගැඹුරට යනවා වගේ බුදුහාමර ධර්ම දේශනා කරනකොට ටිකෙන් ටික අනුපිළිවෙලෙන් තමයි යන්නේ. මුලින් කියනවා දන් දීමේ ආනිසංශ කියනවා. සීල රැකීමේ ආනිසංශ කියනවා. කාමයන්ගේ ආදීනවා කියනවා. සුගති යෑමේ ආනිසංශ කියනවා. මේව කියලා හිත ටිකක් මෙලෙක් වුණාට පස්සේ හිතේ තියෙන ලොකු විතරක අඩුණාට පස්සේ නීවරණ අඩුණාට පස්සේ හිත තැම්පත් වෙනකොට බුදුහාඳුරෝ ඊළඟ ගැඹුරු කාරණය දේශනා කරා. දැන් ඔබටත් ඒ කාරණේ දේශනා කරන්න හදන්න. ඔව් දැන් මෙතන ඉඳලා හොඳ කල්පනාවෙන් අහන්න ඕනේ. ඔව් පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සුවිශේෂම කාරණය තමයි එන මේ මෝහය ඇතිවීම සහ නැතිවීම පිළිබඳව තියෙන දේශනා කරන කාරණා. අපට යම් කිසි වෙලාවක මානසික පීඩනයක් ඇති වෙනවා නම් දුකක් ඇති වෙනවා නම් අපේ හිත යම් කිසි දෙයක දැඩි ලෝභයක් හරි යමක් කුද්ගලයක් ගැන දැඩි ද්වේෂයක් හරි හට ගන්නවා නම් ඒ අවස්ථාවේ අපේ හිතේ ස්වභාවය මොකද්ද කියලා අපි තේරුම් ගන්නට ඕන. ඕනම වෙලාවක බලන්න පින්නතුන ඔබේ හිතට මානසික දුකක් තියෙනවා නම් පීඩනයක් තියෙනවා නම් ඒ පීඩනය තියෙන වෙලාවේ ඔබ ජීවත් වෙන්නේ ඔබේ මනසේ ස්වභාවය මොකද්ද කියලා බලන්න. ඒ වෙලේ ඔබේ මනසේ ස්වභාවය තමයි ඔබ අතීතයේහි දැකපු අහපු කාරණයක් මතක් වෙලා ඒ කාරණේ එහෙමම තියෙනවා කියලා හිතලා ඒ සිතුවිල්ල තුළම ඔබ ගිලිලා ඉන්නවා. යම් කිසි අවස්ථාවක ඔබේ හිතට මානසික පීඩාවක් ඇති වෙච්ච වෙලාවකදී බලන්න හොඳට කල්පනා කළා ඒ වෙලාවේ ලක්ෂණය තමයි අතීතයේ ඔබ දැකපු අහපු දෙයක් කිසියම් අරමුණක් ගැන ඔබ හිතේ තියෙන්නේ. හිතන විතරක් නෙවෙයි ඒ නිරුද්ධ වෙච්ච සිතුවිල්ල දැනට තියෙනවයි කියලා ඔබ හිතාගෙන ඉන්නවා නොදැනුවත්වම. දැන් එක සරලම උදාහරණයක් කියන්නම්. එමෙතින් නම් කියන හැම කාරණයක්ම වැදගත්. එතැමිට වාක්‍යයක් මිස් වුණොත් ඊළඟට තේරෙන්නේ නැති නැති වෙන පුළුවන්. ඉතාම සරල උදාහරණයක් කියන්නම්. ඔබේ ගෙදර තියෙන ෆ්‍රිජ් එක මතක් කරලා බලන්න. දැන් මම හිතන්නේ හැම කෙනෙකුම වාගේ ගෙදර ෆ්‍රිජ් එකක් තියෙනවනේ නේ. ඒ ෆ්‍රිජ් එක මතක් කරලා බලන්න. දැන් ඔබ ඒ ෆ්‍රිජ් එක මතක් කරනකොට ඔබට මතක් වෙන්නේ ලයිට් පත් වෙලා තියෙන ෆ්‍රිජ් එකක්ද ලයිට් ඕෆ් කරලා තියෙන ෆ්‍රිජ් එකක්ද? ඔව්. ඔබ මවංකයි. ඔබට දැන් මතක් වෙන්නේ ෆ්‍රිජ් එකේ ලයිට් එක පත් වෙන ලයිට් එක තියෙන ෆ්‍රිජ් එකක් තමයි මතක් වෙන්නේ. ඇත්තටම මේ මොහොතේ ලයිට් එක පත් වෙලාද තියෙන්නේ? ලයිට් එක ඕෆ් කරලා තියෙන්නේ. ඉතාම සරල උදාහරණයක් මේ කිව්වේ. එතකොට අන්න ඒ වගේ තමයි ඔබ ඔබේ අම්මා ගැන මතක් කරනකොට, ඔබ ලංකාවේ හිටිය ශ්‍රී ලංකාවේ හිටිය ගෙදර ගැන මතක් කරනකොට, ඔබට යම් කිසි කෙනෙක් බැනපු සිද්ධියක් මතක් කරනකොට, ඔබ ලස්සන රූපයක් නිමිච්ච කෙනෙක් දැකපු එකක් මතක් කරනකොට, ඇතැමිට ඔබ උදේ ගෙදර ඉඳන් මෙතෙන්ට ආවනේ එනකොට දැන් ගෙදර ගැන මතක් කරනකොට, මේ හැම වෙලාවම යමක් ඔබ මතක් කරනකොට ඔබට මතක් වෙන්නේ මොකද්ද? දැන් තියෙන සිද්ධියද? දැන් තියෙන සිද්ධිය නෙවෙයි. ඒ මතක් වෙන්නේ අතීතයේ ලැබපු අත්දැකීම, ඒ නිරුද්ධ වෙච්ච එක දැන් තමන්ගේ මනසින් අලුතෙන් අලුත් අරමුණක් විදියට අලුතෙන් මනෝවිඤ්ඤාණයෙන් ඔබ ගන්නවා. ඒ ගන්න එකේ අත්දැකීම තමයි දැනෙන්නේ ඔබට. හැබැයි අපේ තියෙන අවිද්‍යාව නිසා අපිට ඒක හිතෙන්නේ නැහැ. අපි හිතන්නේ අර සිද්ධිය සැබෑම සිද්ධිය කියලා ඔබට මතක් වෙනවා. දැන් ඔබට යම් කිසි කෙනෙක් දැන් ලංකාවෙන් කෝල් එකක් එනවා. එන්නේ මොකද්ද? ඔබ ඉතාම ආදරය කරන ලංකාවේ ඉන්න ඔබ ඉතාම ආදරය කරනම කෙනා මිය ගියයි කියලා. ඔබ එකපාර ආඬනවා. ඇතැම් විට කලන්ත හැදිලත් වැටෙනවා. ඔබට මතක් වෙන්නේ එයා ඉන්න කාලේ ඔබට කරපු උදව් ටික. යාතිත සිද්ධිය තමයි මතක් වෙන්නේ. හැබැයි ඔබ හරියට මේ මොහොතේ සිහිය පිටවගෙන හිටියොත්, වර්තමානයේ තුල හිටියොත් ඔබට ඒක වෙන්නේ නැහැ. ධර්මයේ පැහැදිලිව ඒකට මාර්ගය විස්තර කරනවා. පින්නතුනි, අපි මේ එක කාරණයක් සඳහන් කළේ. මේක එකම කාරණේ නෙවෙයි, තව විවිධ විදිහට මේක විස්තර කරන්න පුළුවන්. අපි ඒක කාරණයක් කිව්වේ යම් කිසි වෙලාවක අපට මනසට පීඩනයක් දුකක් ඇති වෙනවා නම්, ඒ ඇති වෙන අවස්ථාවේ අපේ ස්වභාවය තමයි මොකද්ද? අපි අතීත සිද්ධියක් නිරුද්ධ වෙච්ච ඉවර වෙච්ච සිද්ධිය තාම තියෙනවා කියලා එහෙම හිතාගෙන ඉන්නවා. දැන් ඔබට කවුරු හරි බැනපු කෙනෙක් ගැන මතක් කරන්න බලන්න. ඒ බැනපු කෙනා මෙතෙන්ට ආවොත් මොකද වෙන්නේ? ඔය තියෙන මූණේ තියෙන ලස්සන නැති වෙලා යනවනේ. ඔව්. ඇයි එහෙම වෙන්නේ? අර අතීත අත්දැකීම බැනට ඒ බැනපු සිද්ධියට ගිහිල්ලා එයාට ඇතැමිට දැන් අමතකත් වෙනවා. නමුත් ඔබ නැවත යාගෙන් බැනුමහන්. එතකොට කෙනෙකුට එකවතාවයි ඔබට බනින්න පුළුවන්. හැබැයි ඔබ අවිද්‍යාවෙන් මෝහෙන් හිටියොත් ඔබ නැවත නැවතත් ඔබගෙන් බැනුමහන්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඔබට ඕන නම් එකවතාවක් ඔබ බැනුමහන කමන්නේ. හැබැයි ඔබ නැවත නැවතත් බැනුමහන අවශ්‍ය නැහැ. ඒ නිසා ඒකට මාර්ගයේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට අපි එක කාරණයක් සඳහන් කළේ යම් කිසි අවස්ථාවක අපට දුකක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ කොහොමද? අපි අතීත අරමුණක ඉන්නවා. තවත් කාරණයක් තමයි අපට දුකක් ඇති වෙනවා නම් සමහර අවස්ථාවලදී අපි අනාගතයේ සිදුවෙන කාරණයක් කලින්ම හිතලා මෙහෙම ඇති වෙන්න පුළුවන් කියලා දැනට හට නොගත්තු කාරණයක් වර්තමානට අරගෙන වර්තමානයේ අපි දුක් විඳිනවා. මේකත් එක කාරණයක්. ඒතර තවත් ගැඹුරට යනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්, හා එහෙනම් අතීත කාරණයක් නිරුද්ධ වෙලා තියෙන, හා එහෙනම් මං අතීතේ ඉන්න හොඳත් නැහැ. අනාගතේ තමයි ඇවිල්ලා නැහනේ. ඒකෙත් ඉන්න හොඳ නැහැ. එහෙනම් වර්තමානයේ තුලම මේ රූප දිහා බලාගෙන ඉන්නවා කියලා හිතන්න පුළුවන් කෙනෙකුට. එහෙම හිටියොත් දුකෙන් නිදහස් වෙනවා කියලා ඔබට හිතේ සමාධිය. පින්නතුනි, ඔබ මීට අවුරුදු ගානකට කලින් අතීත සිද්ධියක් දැන් සිහි කරන වගේම තමයි ඔබ දැන් මගේ රූපය දිහා බලනවා නම් මං කියන මේ බණ ඇහෙනකොට ඔබට අහල ඔබ තේරුම් ගන්නකොට ඒ මුලින් ඇහිච්ච ශබ්දේ නිරුද්ධ වෙලා අතීත අරමුණක් තමයි ඔබ මනින්ද්‍රිය නැවත සිහි කරන්නේ. ඔබ මේ හාමුදුරු කෙනෙක් කියලා හඳුනා ගන්නකොට ඔබ ඇත්තටම හඳුනාගන්නේ වර්තමානයේ නෙවෙයි. වර්තමානයේ ඔබට ලැබෙන්නේ හැට වර්ණ මාත්‍රේ විතරයි. ඒක හඳුනා ගන්නකොට ඒ වර්ණ මාත්‍රෙන් ලැබිච්ච වර්ණ මාත්‍රේ නිරුද්ධ වෙලා ඊට පස්සේ ඒක අරමුණු කරගෙන හටගත්තු සංඥා වේදනා දෙක මනින්ද්‍රියෙන් සීකල්ලා නැවත අලුතින් මනෝවිඥානයක් හටගෙන තමයි ඊළඟට මේක හඳුනාගන්නේ මේ රූපේ. එතකොට මේ හැම දෙයකම ස්වභාවය මොකද්ද? අපි ඇසෙන් රූපයක් දකිනවා නම්, කනෙන් ශබ්දයක් අහනවා නම්, නාසයෙන් ගඳ සුවඳක් විඳිනවා නම්, දිවෙන් රසයක් දැනෙනවා නම්, සාමාන්‍ය මේ ඉන්ද්‍රියවලින් ගන්න ලක්ෂණ ස්වභාවය තමයි. ඒ හටගත්තු එක එතනම නිරුද්ධ වෙලා ඊට පස්සේ මනින්දින් සිහිපත් කරලා ඒ මොහොතේ හටගන්න රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහක් පෙරපසනෝ වී හට ගන්නවා. ඒ හට ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපට යමක් ගැන අත්දැකීමක් ලැබෙන්නේ. ඒ හට ගන්න අත්දැකීමේ ලක්ෂණය තමයි ඒ කිසිම දෙයක් කලින් තිමිච්ච නෙවෙයි. මෙන්න මේක තමයි තේරුම් ගන්න ඕන ප්‍රධානතම කාරණය. අපි ඇහැට රූපයක් පේනවා නම් අපි හිතනවා මේ පිළිම වහන්සේ කලින් තිබිච්ච මං ගිය පොයටත් ඇවිල්ලා දැකපු පිළිම වහන්සේ තමයි මේ තියෙන කියලා අපට හිතෙනවා. කලින් තිබිච්ච පිළිමේ තමයි ඒක හරි සම්මුති සත්‍යයට අනුව. නමුත් පරමාර්ථ සත්‍යයට යනකොට, ගැඹුරු සත්‍යයට යනකොට ලක්ෂණය මොකද්ද? මේ රූපය අධ්‍යක්ීම පිණුතුනේ මේ මොහොතේ අපට ලැබෙනවා. අපට මේ මොහොතේ ඇස පහළ වෙන්නේ, මේ මොහොතේ රූපය පහළ වෙන්නේ, මේ මොහොතේ චක්කු විඤ්ඤාණය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජා වේදනා, මේ වගේ කරුණු 10ක් පෙරපස නොවී එක විට යනවා. මේ සියලුම කරුණු වල තියෙන ලක්ෂණය මොකද්ද? මේ කිසිම දෙයක් කලින් තිමිලා, අපි කියන්නේ රෙඩිමේඩ් කියලා කියන්නේ, රෙඩිමේඩ් ඒවා මොකුත් නැහැ. සම්මුති ලෝකය තමයි රෙඩිමේඩ් ඒවා තියෙන, කලින් හදපුවා තියෙන. පරමාර්ථ සත්‍යයට යනකොට, ඇත්තටම අපේ ජීවිත අධ්‍යක්ෂණයට යනකොට ඒ සියලුම අධ්‍යක්ෂණ වල ස්වභාවය තමයි කලින් හදපු තේ නැහැ. අපි ඒවලේට තේකොළ සීනිවණුත් දාරින් ඒවලේ හදලා තමයි දිවෙන් බොන්නේ. දිවට යමක් රස දැනෙනකොට ඒ රසය කියන අධ්‍යක්ෂණය ඒ මොහොතේ හටගත්තු අධ්‍යක්ෂණයක්. අපේ දිව කියන්නේ, මේ පේන දිව කියන්නේ දිව නෙවෙයි ඇත්තම පිනතුනේ, මේකට කියන්නේ රූපය කියලා. දිව කියන්නේ මේ දිව ඇසුරු කරමින් තියෙන රස විඳ ගැනීමේ හැකියාව, ශක්තිය. ඒ ශක්තිය දිගට තියෙන එකක් නෙවෙයි, පේන දෙයක් නෙවෙයි. ඒක ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය. දැන් අපට මේ අවබෝධය නැති නිසා අපට කෑමක් තියෙනකොට හිතනා මෙන්න මේක තමයි රස කියලානේ. දරුවෙක් ඉන්නකොට අපි හිතන්නේ මේ දරුව තමයි කියලා අල්ලනෝනේ. පින්නතුනි, අපි කියමු දැන් දරුවෙක් කියලා, අපි කියමු ළඟම ඥාතියෙක් කියලා ඉන්නවා කියලා. එයා දැන් ඇල්ලුවයි කියමුනේ, ආ මගේ මාමා හරි බාප්පා හරි කියලා අපි කියමු, සීය හරි කියලා ඇඟ අල්ලනවා. අපි කියමු එයා දැන් මොහොතකින් මිය ගියයි කියලා. එතකොට අපි අර විදිහට අල්ලනවා, අනේ මගේ බාප්පා සීය කියලා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ මේ? දැන් මැරිලා, අනේ දැන් නම් අල්ලන්න බෑ මැරිලා කියලා කියන්නේ නේ. පින්නතුනි, කලින් අපි හිතුවා කලින් බාපව සීය වැල්ලුහා, දැන් අල්ලන්නේ දැන් මලමිණිය කියලා දැන් කියන. පින්නතුනි, ඇත්තටම රූපයෙන් කිසිම වෙනසක් වෙලා නැහැ. රූපේ හැම තියෙනවා. එතකොට ඇත්තෙම මේ මොහොතේ මොකද තියෙන්නේ? මේ මොහොතේ තියෙන්නේ ඇත්තටම මේ බාහිර රූපයම නෙවෙයි. සතර මහා භූත රූපයක් ඒකරාශී වෙච්ච තැනක මම, මේ මගේ අම්මා, මේ මගේ පුතා, මේ මගේ තාත්තා, සීය කියලා අපි මේ පැත්තෙන් තමයි පනවගෙන ඉන්නේ. ඒතර මේ පැත්තෙන් තමන් හිතාගෙන ඉන්න විදිහට බලනකොට ඒ විදිහට තමයි තමන්ට පේන්නේ. බාහිර ස්වභාවයේ වස්තු වල අම්මල, තාත්තල, නැන්දල, මාමල කවුරුවත් නැහැ. තමන්ගේ අම්මා හරියට මම නම් හැම කෙනාටම එහෙනම් අම්මල වෙන්න ඕනේ. එහෙම නෙවෙයිනේ. ඔබ ආශා කරන, ආදරය කරන කෙනා ඒ වගේම කෙනෙක් නම් හැම දිනාට මෙයා දකින්නකොට එහෙම වෙන්න ඕනේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ බලන කෙනාට අනුව තමයි ඒ මොහොතේ හටගන්න ස්වභාවයට අනුව තමයි ඔහුට පේන්නේ. එකම පුද්ගලයෙක් ගත්තත් ඔහුට දිගටම එක විදියට මේ පුද්ගලයා ගැන අත්දැකීම නැහැ. දැන් ඔබ බලන්න ඔබේ සහෝදරයෙක් ගැන මතක් කරලා බලන්න. දැනට ජීවත් වෙන කෙනෙක් ගැන කියමු. යා ගැන එක වෙලාවක හිතනකොට හිතනවා අනේ මට හුඟක් උදව් කරපු මල්ලි කියලා එක වෙලාවකට හිතෙනවා. තව වෙලාවකට යා ඇතැම් විට අම්මට හරියට සැලකුවේ නැහැ කියලා ඇතැම් විට අමනාපයක් එනවා. ඇතැම් විට යා ඇතැම් විට දිනු වෙලේ ඉන්නවා කියලා සමහරට ඊර්ෂ්‍යාවක් එනවා. තව වෙලාවකට ආයා මගේ ඉඩම් කැල්ලත් එකම ලියාගත්තා කියලා ඇතැම් විට අමනාපෙකුත් එනවා. පින්නතුනේ එකම කෙනා ගැන උනත් බලන්න වෙලාවට තමන්ගේ තියෙන අදහස වෙනස් වෙන හැටි. ඒ නිසා කිසිම දෙයක් පේන තුන එක දිගටම දෙයක් භෞතික ලෝකේවත් ආධ්‍යාත්මික ලෝකේවත් නැහැ. මේ තියෙන ස්වභාවය තමයි ඒ මොහොතේ අපි හටගන්න දේ. එවලේ අපේ අභ්‍යන්තරයේ තියෙන තෘෂ්ණාව, අවිද්‍යාව, කර්මය, නිබ්බති ලක්ෂණ නොදිනීම ආදී අභ්‍යන්තර හේතු ටිකක් තියෙනවා. ඒ හේතු ටිකට අනුව ඒ මොහොතේ Taman නිර්මාණය කරන මේ අත්දැකීම තමයි Tamanට පේන්නේ. දැන් ඒ අධ්‍යක්ීමේ ස්වභාවය තමයි ඒක කලින් තිබිලා මෙතෙන්ට ආව නෙවෙයි, මේ මොහොතේ මනසත් එක්ක මේ මොහොතේ අධ්‍යක්ීම ලැබුණා, මෙතනම නිරුද්ධ වෙලා ගියා. ඒකට අපි සාමාන්‍යයෙන් මේක නොදැන ඉන්න නිසා අපට පේන්නේ සාමාන්‍ය ලෝකයේ ලක්ෂණේ තමයි මේ භෞතික දේවල් මත අපි ගැපිලා ඉන්නේ. මේ මගේ පුතා, මේ මගේ දුව ආදී යමක් ඇසට රූපයක් දකිනකොට මේ මගේ පුතා, මේ බාහිර රූපයක් තියෙනවා කියලා දැක්කොතින් ඒ දැකපු දෙයට ලෝභ නොකර ඉන්නවා කියන එක කෙරෙන්නේ. ඒ බලනවත් එක්කම තමන්ට බැඳීමක් ඇති වෙනවා. තමන්ගේ තියෙන අවිද්‍යාවේ ප්‍රමාණයට තමන්ට බැඳීම ඇති වෙනවා. ඇති වෙච්ච ප්‍රමාණයට ගැටීමක් ඇති වෙනවා. ඇයි ඒ? ඒ තමන් ආදරය කරන දේවල් තමන් කැමති විදිහට නොපවතිනකොට තමන්ට දුක හිතෙනවා කියනවා. දැන් දරුවට හුඟක් ආදරය නම් දරුවෝ විභාගයේ ෆේල් වුණාම ඒ වගේම දුකක් වෙනවා කියනතිත් යනවා. ඇතැම්මිට අල්ලපු ගෙදර ළමයෙක් එහෙම නැහැ කියලා ඔබට ඇත්තට දැනෙන්නේ නැහැ. තමන්ගේ කරගෙන ඉන්න නිසා ඒ දරුවා කීකරු වෙච්ච ප්‍රමාණයට, ලෙඩ වෙච්ච ප්‍රමාණයට තමන්ට දුක හැදෙනවා. ඒ නිසා මේ දෙකේම මේන් ස්විච් එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එනිසා අවිද්‍යාව හරියට තේරුම් ගත්තොත් මේ බාහිරට හිත බැස ගන්න ගැටි එන්නේ නමඩු වෙනවා. ඒකෙන් කියන්නේ අපි දරුවට කරන යුතුයම් ටික කරන්නේ නැහැ කියලා. හොඳට උගන්වනවා දරුවට අනාගතයටම සරිලන ඔක්කොම දේවල් ටික තමන් කරන්න නොකර ඉන්නේ. හැබැයි මේ දර්ශනේ තේරුම් ගන්න තමන් දරුව මත යැපෙන ගැටි අඩු වෙනවා. දරුවා තමන්ගේ ඉහළම ජීවිත ඉලක්කය බවට පත් කරගන්නේ නැහැ. දරුවෝ ටික ඇති කරන ගමන්, දරුවන්ට උදව් කරන ගමන් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව, තමන්ගේ දර්ශනය, තමන්ගේ සම්මා දිට්ඨිය, තමන්ගේ ප්‍රඥාව තමන් ඉහෙළම තැනක තියාගන්නවා. අන්න එහෙම තියාගත්තොත් තමයි අපිට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. බුදුදහමෙන් කිසි තැනක කියන්නේ නැහැ මේ දරුවන්ට උගන්වන්න එපා, යුතුයම් කරන්න එපා කියලා. බුදුහාමුදුරුවෝ තමයි කිව්වේ සිප්පන් සික්කා පෙන්දි කියලා දරුවන්ට උගන්වන්න කියලා. අන්තරම දරුවන්ට උගන්වන්න කියලා තියෙන. මේක නෙවෙයි. දැන් ඇත්තෙම දැන් බලන්න ඉතින් බුදුදහමේ ආවාසි ලැබිච්ච බටහිර රට පෙරදිග රටවල්නේ අම්මල දරුවන්ට උගන්වන්නේ හොඳටම. දැන් මේ රටෙත් බලන්න වැඩිපුර ඉගෙනගත්තු අය මේ රටේ නිෂ්පාදනයට, තාක්ෂණයට, විද්‍යාවට සම්බන්ධ වෙලා ඉන්නේ පෙරදිගින් ආපු අය ඉන්නේ. චීනෙන්, ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවෙන් මේ රටවලින් ආපු අය තමයි මෙහුඟක් ඉන්නේ. ඒ අම්මල කොහමද දරුවන්ට ගහ ගහ හරි උගන්වනවා. ඒක තමයි හේතුව. දැන් මෙහි ළමෙක් ඇතැම් විට අවුරුදු මාස 12 16 ඉතර යද්දී ළමයෙකුට ඇතැම් විට මේසේ වාඩි වෙලා කෑමක් කන්න පුළුවන් හැන්දෙන් ගැරපු වෙන්නේ. ඇතැම් විට අපි අපේ ළමයට බනිනවා අවුරුදු 5 කියලා සාම කන්න ඕනේ කියලානේ. අපි එදෙන අපේ ළමයට මොලේ නැහැ කියලානේ. නවත් වෙනතන ඉක්මාන් වෙන්න එපා, කලබල වෙන්න එපා. ඒව දැක්කට අවුරුදු 16 18 20 යනකොට මෙහෙ ඉපදිච්ච ළමයෙකුයි අපේ ළමයෙකුයි එකට තියලා බලන්න කවුද දක්ෂ කියලා. ආසියානු පෙරෙන්න ආපු ළමයි ඊට වඩා ඉදිරියට ගිහිල්ලා. මුල් කාලේ ඒ මඟ පෙන්වීම ආරක්ෂාව පෙළඹවීම හුඟක් කරපු අපේ අය අර මුලදිම එකපාර දක්ෂ වෙන අයට වඩා හුඟක් ඉදිරියට යනවා අපේ. ඒකට හේතුව තමයි අපි අම්මල පිටිපස්සෙන් ඉඳගෙන හුඟක් දරුවන්ට උදව් කරනවා. දරුවන්ට උපදෙස් දෙනවා. දරුවන්ට බැනලා හරි යොමු කරන මේකට. ඒ ආභාසය ලැබුණේ වෙනත් කොහෙවත් නෙවෙයි බුදුදහම තමයි. බුදුහාමුදුරුවෝ තමයි දේශනා කළේ දරුවන්ට හොඳට උගන්වන්න කියලා සිප්පන් සික්කා පෙන්ති කියලා. ඒ විතර නෙවෙයි දායජ්ජන් නියා පෙන්ති කියලා කියනවා දරුවන්ට දායජ්ජක් දෙන්න කියලා කියනවා. දැන් මෙහෙයි කියනවා දෙහෙම. මෙහෙ අවුරුදු 18 වෙද්දී කියනවා ඔයා කාමරයක් අරගෙන යන්න කියලා. ඈ ඔයාට දැන් අපේ වැඩ ඉවරයි ඉස්ස වෙනකොට යන්න කියලා. අපේම නැහැ. දරුවොත් බලලා දරුවන්ගේ දරුවොත් බලලා තව ගානක් වෙනන් අපි බලාගෙන ඉන්නවනේ. ඔව් අපි එහෙම තමයි. පින්නතුනි දැන් මෙතනදී බලන්න මේ හැම දෙයක්ම දැන් සිංහලවද සූත්‍රේ මේ හැම දෙයකින්ම අපට ඕනෝන් වශයෙන් කරන්න ඕන යුතුකම් ටික උපරිම කියලා තියෙනවා. එහෙම කියද්දී තමයි ඒ දරුවන්ටත් මේ උදව්ව කරමින් අපි ඊට වඩා ඉහළම දර්ශනයකට අපට පත් වෙන්න මඟ පෙන්වීමක් කරලා තියෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන. මේ බටහිර පරිසරයෙන් යම් කිසි ආදර්ශයක් අපට ගන්න තියෙනවා නම් ඒකත් ගන්න උපරිම කමන්නේ. හැබැයි අපේ තියෙන වසර දහස් ගානකින් එන මේ බුදුදහම තුළින් පෝෂණය වෙච්ච අපේ සංස්කෘතියෙන් එන හරපද්ධති ටික පිනතුණි අයින් කරන්න එපා. එහෙම නැත්නම් අපට ඒක ලොකු අවසියක්. ඒ නිසා මේ හරපද්ධතියේ ගුණධම් ටිකත් අපි රැක ගන්න ගමන් ඊටත් නොදෙවෙන විදියට පිනතුණි බුදුරජාණන් වහන්සේ දේශනා කරු මෙන්න මේ දර්ශනය අපි තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් ගත්තොත් තමයි අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ. කොහොමද අපට මෝහය ඇති වෙන්නේ? කොහොමද අපට අවිද්‍යාව ඇති වෙන්නේ කියන එක ගැන නිතර සැලකිල්ලෙන් ඉන්න. ඒතර අපි ඇසෙන් රූපයක් දකිනකොට අපට හිතෙන්නේ මේ කලින් තිබිච්ච රූපය අපි දකින්නේ කියලා. ඒ විතරක් නෙවෙයි මේ රූපේ පේන්නේ මට කලින් තිබිච්ච ඇහෙන්නේ මේ පේන්නේ කියලා හිතෙන්නේ. කනට ශබ්දයක් ඇහෙනකොට අපි හිතනවා මේ කලින් තිබිච්ච ශබ්දයක් තමයි ඇහෙන්නේ. නමුත් වෙනතුනේ මේ ශබ්දේ මේ මොහොතේ හටගත්තේ. මේ ශබ්දේ වගේම තමයි අපේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට එන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ශරීරයට ලැබෙන පහස, මේ ඉන්ද්‍රියන් හයෙන්ම ගන්න අරමුණු වල ස්වභාවය මොකද්ද? ඒව කලින් තිමිල ලැබුණු ඒවා නෙවෙයි, ඒ මොහොතේ තමන් විසින් නිස්පාදනය කරගත්ත දේ. ඒ නිසා ඔබේ දරුවා දිහා බලන විට දරුවට ඉගෙන ටික ලොකු වෙනවා කියන එක බලන්න සාමාන්‍ය සත්‍යන මේක හරියි. ඒ වගේම සමංගීට යටින් නොවනකින් බලන්න දරුව කියලා දැම්මට මේ පේන්නේ මේ වෙලාවේ වර්ණ රූපයත් එක මගේ පැත්තෙන් හදාගන්න දේ ඒක මේ මොහොතේ හටගත් අත්දැකීමක් කියලා දකින්න. අන්න ඒ දකින මොහොත මෙන්න මේ අනිත්‍යතාවය තේරෙන මොහොත ටිකෙන් ටික වැඩි කරගන්න පුළුවන් නම් තමයි අපේ ජීවිතයේ සැබෑ සාර්ථකත්වය කියලා කියන්නේ. පින්නතුනි ධර්මදේශනාවක් හරියට ඔබ අහනවා නම් නිවැරදි ධර්මදේශනාවක් නම් ඔබට ඇහෙන්නේ ඒ ධර්ම ශ්‍රවණය කිරීම විමුක්ත ආයතනයක්. ඒ ධර්ම ශ්‍රවණය කිරීමම විදර්ශනා භාවනාවකුත් වෙනවා. ඒ නිසා ඇස් දෙක පියාගෙනම නෙවෙයි විදර්ශනා භාවනා කරන්නේ. ඇස් දෙක අරගෙනත් විදර්ශනා භාවනා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ හුඟක් දෙනා මාර්ගඵල ලැබුවේ කොහොමද? ඇස් දෙක අරගෙන ඉඳිද්දි. ඒක අමතක කරන්න එපා. ඇස් දෙක වහල කරන භාවනාව ගැන බුදුදහමේ සඳහන් වෙනව නැත්තේ නෑ. ඒ බොහෝ විට සමත භාවනාව ගැන සඳහන් වෙනවා. හිත එක්තැන් කිරීම. ඒ එක්තැන් කරන්නේ හිතේ කලබල ගැති අඩු වෙන. මොකද හිත නිතර අතීතයට අනාගතයට දුවනවා නිතර හිත. හිත නිතර කැළඹිලා තියෙන්නේ. ඒ කැළඹිලා තියෙන සිත එක වර්තමාන අරමුණකට බොහෝ වේලාවක් තබා ගන්න මනස හුරු කරන තමයි සමත භාවනාවක් අපි පාවිච්චි කරන්නේ. ඒතකොට ටිකක් ඇස් දෙක පියාගන්න ආනාපාන සතිය මෛත්‍රී බුදුමනාදී භාවනා අපි කරනවා. හැබැයි අපි ඒක කරන්නේ මෙන්න මේ අනිත්‍යතාවයෙන් නිතර තේරුම් ගන්න. අනිත්‍යතාවයේ සැබෑම ජීවිත අධ්‍යක්ෂින් බවට පත් කර ගන්නයි මේ හැමදේම කරන්නේ. එතකොට අපි ඇසෙන් දැකපු රූපයක් තියෙනවා නම් කණෙන් අහපු ශබ්දයක් තියෙනවා නම් මේ ඉන්ද්‍රිය හයෙන්ම ගත්ත අරමුණක් තියෙනවා නම් ඒ සියලුම අධ්‍යක්ෂීම් වල ලක්ෂණය මොකද්ද? පෙර නොතිබී හටගත්ත ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ දර්ශනය පින්නතුනි නිකමට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. විනාඩියක් මේ ගැන හිතන බලන්න. හිතුවත් පින්නතුනේ දැන් අද අපි කතා කරන වචන වලින් කොච්චර අඩු වේද වචන. දැන් අද අපි කතා කරන්න බලන්න එක එකයි විවේචනය කරනෝනේ. එක එක දැකපු සිද්ධීන් ගැන කියනෝනේ මං අහවලට ගියම මෙහෙම කියලානේ. අර ඔක්කොම අර මේ වෙලාවේ ෆ්‍රිජ් එක වහලා තියෙන ෆ්‍රිජ් එකේ අර ලයිට් එක පත්තු වෙන එක ගැන කතා කරන වගේ දේවල්. අනේ අපි කොච්චර මෝඩයිද කියලා අපිට හිතෙනවා මේ නැති කෙලෙස් ඇති කරගෙන. කොච්චරනම් අපි මේ මනසට පීඩාවක් ඇති කර ගන්නවද කියන එක තමන්ටම තමන් ගැන හිතන විතරක් නෙවෙයි අනිත් ඒ වගේ කන්නයි ඉන්න තැන්වලින් පුළුවන් තරම් ඈත් වෙලා යනවා. ඉන්න පැත්තට ඔළුව පාත් කරගෙන ඉන්න තමන් ගැනම හිතනවා. අනිත් අය විවේචනය කරන්න යන්නේ නැහැ අයියා. පින්නතුනි මේ අවබෝධයේ යම් කිසි වෙලාවක කෙනෙක් මෙන්න මේ අනිත්‍යතාවය හරියට තේරුම් අරගෙන ඉන්නවනම් ඒ අනිත්‍යතාවය හිතන මොහොතේ උට කිසිම දෙයක් ගැන ලෝභයක්වත් ද්වේෂයක් නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ අනිත්‍යතාවය හරියට මෙනෙහි කරන මොහොතේ ඔහුට තමන්ගේ වයස තේරෙන්නේ නැහැ. වයස දැනෙන්නේ නැහැ. වයස කියන එක පින්නතුනි සම්පූර්ණ මානසික දෙයක්. තමන්ට තියෙන කායික ලෙඩගත්ත කායික වේදනාවක් කියන එකක් තියෙනවා. හැබැයි අපි වැඩිපුර දුක් විඳින්නේ මානසික. ඒ නිසා තමන්ගේ ශාරීරික ලෙඩවලට එන මානසික දුක් පීඩා ටිකක් නැති වෙනවා. ඒ තරක් නෙවෙයි. හරියට මෙන්න මේ දර්ශනයෙන් ඔබ යම් කිසි වෙලාවක ඉන්නවනම් ඒ ඉන්න මොහොතේ තමන්ගේ හිත බාහිර කිසිම අරමුණක් කෙරෙහි බැසගන්නේ නැහැ. යම් රූපයක් මතක් වෙනකොටම තමන් දන්නව බාහිර දෙයක් තියෙනවා කියලා හිතුවට ඇත්තරම තමන් මේ පැත්තේ සිහි කරගත්තු දෙයක් කියලා තමන් දකිනවා. දැන් අපි කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩියේ රූපේ ලක්ෂණ කරන්න කියලා කොණ්ඩේ අවුල්ලලා කියලා ඔබ කවදාවත් පනාව දික් කරනවද කණ්ණාඩියට? කොණ්ඩේ පීරන්න. අමතක වෙලාවද? නෑ නේ නේ. ඔබ කණ්ණාඩියේ ළඟට ගිහිල්ලා කණ්ණාඩියේ රූපේ ලක්ෂණ කරගන්න ඔබ මේ පැත්තට පනාව දික් කරන්නේ. අන්නේ වගේ පින්නතුනි හැම මොහොතකම ඔබ කිසියම් අත්දැකීමක් ගැන හිතේම නම් මතක් වෙනෝනේ මතක් කින ඔබේම අභ්‍යන්තර හිතම තමයි. දරුවයි කියලා ඔබ දැන් දරුවගෙන් ඇඟ අල්ලන්න පුළුවන්. අල්ලනකොට ඔබට ශාරීරිකව කායිපදයක් දැනෙන්න පුළුවන්. හැබැයි ඔබට සම්පූර්ණ දරුවා කියන හැඟීම එන්නේ මේ පැත්තෙන් එන්නේ. ඔබ හිතාගෙන ඉන්න විදියට එන්නේ. දැන් අපි කියමු රෑ කරවල වෙලාවක දරුවයි කියලා ඔළුව අල්ලනවා. අනේ දරුවා කියලා ලං කරගෙන ඉන්නවා. බානවට මේ වෙනත් කෙනෙක් ගිනා මේ දැක්කම තමයි පේනා මගේ ඇයිටම සෑහෙන කරන. එතකන් දරුව කියලා ඔළුව අරගෙන බලාගෙන හිටියා. බලන්න වෙන තනි කරන මානසික දෙයක් නේ. ඒ නිසා ඒ මානසික දෙයට තමයි අපි හරියට දන්නේ නැති නිසා මේ බාහිර දෙයක් පිළිබඳව හිත බැසගෙන ඉන්නේ. ඒ නිසා මේ අවබෝධය ලබන්න මොකද්ද වෙන්නේ? තමන් අභ්‍යන්තරයටමයි තමන් හිත නැඹුරු වෙන්නේ. අන්නේ අවබෝධය තමන්ගේ සම්පූර්ණ ජීවිත අත්දැකීම බවට පත් කර ගැනීමේ ප්‍රායෝගික වැඩපිළිවෙල තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. කායේ කායනපස්සේ විහෙරත්. හැබැයි සතර සතිපට්ඨානය වඩන නම් මෙන්න මේ දර්ශනය තමන් මුලදී දැනගෙන ඉන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආස්වානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා. ආශ්‍රක්ෂය කිරීම මම පනවන්නේ දන්න කෙනාට දකින්න කෙනාට කියලා. මොකක් දන්න කෙනාටද මොකක් දකින්න කෙනාටද? යෝනිසෝ මානසිකාරය කරන දෙයක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ ගමන කියලා කියන්නේ ගමන පාරට බැස්සට පස්සේ හම්බෙන ගමනාන්තයක් නෙවෙයි. දැන් ඔබ කලින් නොගිහිපු තැනකට යනවද කාර් එකට නගිනවද මං ඩ්‍රයිව් කරනකොට හම්බේ මං ස්ථානේ කියලා යනවද ඔබ එහෙම? නැහැ නේ නේ. ඔබ කලින් නොගියපු තැනක් නම් ඇඩ්‍රස් එක අරගෙන GPS එකේ දාගෙන නේ නෙවිගේටරේ දාගෙන ඔබ යන්නේ පාරට බහින්. නැත්නම් ඔබ ඩ්‍රයිව් කරන්නේ කවදාවත්? පින්නතින අන්නේ වගේ තමයි ධර්මය හැසිරෙනවායි කියන එකත් අර තමන් නොගියපු තැනකට යන ගමනක් වගේ. මොකද්ද ගමනාන්තය කියලා කියන්නේ? දුකෙන් නිදහස් වුණාය කියලා. අවසාන ගමනාන්තය මොකද්ද? අවසාන ගමනාන්තය අපි තේරෙන වචන වලින් කිව්වොතින් අපි යමක් දකිනකොට තමන් දක්ෂ වෙන්න ඕන මේකේ අත්දැකීම එන්නේ මේ අභ්‍යන්තරයෙන් කියලා. බාහිර තියෙන මේ සතර මහා භූත රූපේට මගේ මේ අභ්‍යන්තරයෙන් නිර්මාණය කරගත්තු දෙයක් තමයි මේ දරුව කියලා පුද්ගලයා කියලා දෙය කියලා මේ ඉන්නේ කියන එක. ඒ අත්දැකීමත් පෙර නොතිබී හටගෙන විස්සන්ද පංචකයේ මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නිරුද්ධ වෙන දෙයක් කියලා Taman දැනගන්න දක්ෂ වෙන්න ඕන. ස්කන්ධ පංචකයේ මේ පැත්තේ මම මේ පැත්තේ කියලා එකක් නෙවෙයි. මෙහෙම හිතන සිතුවිල්ලම මේ ජීවිතයේම සමස්ත ජීවිතයේම තමයි මේ ස්කන්ධ පංචකය කියලා කියන්නේ. තර මෙන්න මේ පිළිබඳව සම්පූර්ණ අධ්‍යක්ීමට පත් වෙන මොහොත පින්නතුනි. පඤ්ඤා නරාණං රතණං කියලා කියනවා. මිනිස්යාට තියෙන ලොකුම මෛනික ප්‍රඥාව කියලා. පින්නතුනි මේ දර්ශනයෙන් ඔබ ඉන්නවා නම් ඔබේ ශරීර අභ්‍යන්තරයේ මහා මිනි පහනක් මෛනික පහනක් ඔබ දැල්වගෙන ඉන්නේ. මෛනික පහන කියලා කියන්නේ පින්නතුනි සමහර මෛනික වලින් හදපු පහන් තියෙනවා. ඒ මැණික් පත්තු කරන්නේ නැහැ තෙල් දහලා. ඒ මැණික මාළෝකයක්. අපි කියන්නේ අපේ ථූපවංශයේ සඳහන් වෙන්නේ රුවන්වැලි සෑතේ වගේ මැණික් පහන්තියේ කියලා. ඒ මැණිකම දැන් තියෙන මැණික් වල ටෝච් එකක් ගැහුවොත් තමයි එළිය තියෙන්නේ. නමුත් නියම මැණික කියන්නේ ඒ මැණික මාළෝකයක්. කරුවල දැනට තියුවොතින් ඒ මැණිකම පහනක් වෙනවා. අන්න ඒ වගේ තමයි පේනතුනේ මේ අත්දැකීම ලබන්න තමන් මහා මිනි පහනක් දැල්වගෙන යන්නේ. තමන් යන හැම තැනකම තමන්ට ඒ මොහොතේ පේන අත්දැකීම් ටිකක් තමයි තමන්ට පේන්නේ. හැබැයි බය වෙන්නේ එහෙම කරා කියලා මේ ගෙදර තියෙන බඩු මුට්ටු අයින් කරන්න හැම යන්නේ නැහැ. දරුවත් හැරලා කැලේට යන්නේ නැහැ. මේවත් කරන ගමම්ම තමයි පේනතුනේ මේ දර්ශනේ ඉන්නේ. ඒ නිසා දර්ශනේ ලබාගත්තු කෙනා බඩු මුට්ටු නෙවෙයි අයින් කරන්නේ. අයින් කරන තමන්ගේ හිතේ තියෙන අවිද්‍යාව. ඒ අවිද්‍යාව නැති කරන නම් සම්මා දිට්ඨිය නැමැති ආලෝකය දල්වන්නට ඕන. කිසියම් තැනක අන්ධකාරයක් තියෙනවා නම් අපි කියමු දැන් මේ කාමරය සම්පූර්ණ අන්ධකාරය කියලා. අන්ධකාරය තියෙන කාමරයක් නම් ඒ අන්ධකාරය ටික අයින් කරන්න කියලා අපිට බෑග් ටිකක් ගෝණි ටිකක් ගෙනලා අටි ටික අයින් කරන්න ඕනේ කියලා. එහෙම කරන්න බෑනේ නේ අන්ධකාරය. අන්ධකාරය නැති කරන නම් අපිට තියෙන්නේ පහනක් දල්වන එක. අන්නේ වගේ තමයි අපේ ජීවිතයේ දුක් පීඩා නැව චන්දර දුරු කරන නම් මොකද කරන්න ඕන? සම්මා දිට්ඨිය ප්‍රඥාව නැමැති මේ ආලෝකයෙන් දැල්වන්නට ඕන. ඒ ආලෝකයේ දැල්වීම තමයි එක පැත්තකින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් කරන්නේ, අනිත් පැත්තෙන් සමථ විදර්ශනා භාවනා වලින් කරන්නේ, සතර සතිපට්ඨානෙ වැඩිවීමෙන් කරන්නේ. මෙන්න මේ ප්‍රඥාව දිනු කිරීම ප්‍රඥාව නැමැති ආලෝකය ටිකෙන් ටික දිනු කිරීම. ඒ ආලෝකේ දිනු කරපු ප්‍රමාණයට පින්නතුනේ බාහිර රූප ශබ්දාදී අධ්‍යක්ීම් ලබනකොටම තමයි ඒකත් බලන්න පුළුවන්. හැබැයි ඒක තේරුම් ගන්න මේ පැත්තෙන් කියලා දක්ෂ වෙන්න ඕන. ඒක පාර කරන්න බෑ මේක. නමුත් ටිකෙන් ටික කායේ කායනුපස්සී විහෙරතේ නිතරම කය ගැන සිහියෙන් ඉන්න. තමන්ගේ හුස්ම ගැනීම පිටිගිරිය පිළිබඳ සිහියෙන් ඉන්න. තමන්ගේ ශරීරය හැදිච්ච පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරෙන් තමයි ශරීරය හැදිලා තියෙන්නේ කියලා සතර මහා භූත රූප ගැන සැලකිල්ලෙන් ඉන්නේ. ඒ වගේම ශරීරය නොයෙක් කොටස් තියෙනවා. කෙස් ලොම් ආදී මේ කොටස් වලින් හැදිලා තියෙන කෙනෙක් තමයි දන්නවා. ඒ වගේම ශරීරය මරණයෙන් පස්සේ ශරීරය පත්තන දේවල් ගැන කලින්ම දැනගෙන ඉන්නේ. ඒතර මෙන්න මේ වගේ ස්වභාවයක් මත මේ විඥානය බැසගෙන තියෙන කෙනෙක් තමයි දන්නවා. විඥානය ඇසුරු කරලා තියෙන දෙයක් නිසයි මේ ශරීරය සජීවි වෙන්නේ කියන එක තමන් දැනගන්නවා. විඥානයයි ශරීරය දෙක එකට බැඳලා පුද්ගල සංඥාවට ගන්නේ නැහැ. ඒ රූපය කියන එකත් ඒකය කියන එකත් ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා උ දකිනවා. ඒක ඉස්තරම් දිගටම තියෙන දෙයක් විදිහට නෙවෙයි දකින්නේ. මුලදී සමතය තුළින් සමාධි භාවනාවක් විදිහට මේක කොටස් බැලුවට හෝ අවසානයට යනකොට මේ කායනුපස්සනා වැඩිමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? තමන්ගේ හැටර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ පහ ගැන අවබෝධයක් ලැබීමයි කරන්නේ. ඔබේ හැට රූපයක් ලං වෙනවා නම් ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහේම ලක්ෂණය මොකද්ද? ඕ මේ පහේම ලක්ෂණ හැම මොහොතෙම හටගෙන ඉතුරු නැතුව මෙතරම් නිරුද්ධ වෙන ලක්ෂණය තමයි තියෙන්නේ. තන මේක දකින්න හුරු වෙන්න මොකද්ද වෙන්නේ පිනුතුනේ? අර කණ්ණාඩියේ රූපයේ ස්වභාවය දකින්න කණ්ණාඩියේ පැත්තට අත දික් කරන ගතිය අඩු වෙනවා වගේ බාහිරට බලන ගතිය, බාහිරට නැඹුරු වෙන ගතිය, බාහිර පිළිබඳව කරන විවේචනය එන්න මඩු වෙලා තමන්ගේ අභ්‍යන්තර පැත්තට හැරෙනවා. හැබැයි එකින් කියන්නේ මේ පැත්තේ ස්ථිර දෙයක් තියෙයි කියලා මේ පැත්තේ ආත්ම සංඥාවට යන්නේ නැහැ. මේ පැත්තේ දකින්න ආත්ම කියලා කියන්නේත් මේ විඥානයේ, ඒ විඥානයත් හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියන එක දකින්න. මේක දකින්න පිනතුන එක පැත්තකින් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. අනිත් පැත්තෙන් ඒ අහන ධර්ම ස්ථාවර වෙන්න නම් තමන්ගේ ළඟ ටිකෙන් ටික නීවරණ අඩු වෙනට ඕන. කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ අඩු වෙනට ඕන. ඒ නීවරණ අඩු කරගන්න තමයි අපි මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනා ආදී භාවනා කරන්නේ. එසා දවසට විනාඩි 2කින්, විනාඩි 5කින්, විනාඩි 10කින් ආරම්භ කළා. දිගටම තමන් භාවනා කුරු කරගන්න. තමන්ට වැඩිපුර කැමති භාවනාවක් තමන්ටම කරනකොට කාලයක් පුරු වෙනවා. හැබැයි දවස් දෙකක් වෙලා නම් නෙවෙයි. එක භාවනාවක් පැය ගාණක්, කියන්නේ විනාඩි 10 15 වගේ එකතු වෙන විදිහ පැය ගණන් කරන්න ඕන. කරනකොට තමන්ට එකක් හොඳටම වැඩිපුර තමන්ට නෙහුරු වෙනවා. ඉතින් එහෙකින් සාමාන්‍යයෙන් අඩු ගානේ පැය 100ක්වත් වඩන්න ඕන. එතකොට තමන්ට එකක් වැඩිපුර හුරු වෙනවා. හුරු වෙන එකෙන් තමන් දිගට යන ගමන් ටිකෙන් ටික මේ අනිත්‍ය සංඥාව නෝනින් බලන්න. ඒ බලන හැම මොහොතකම පිනතුණි තමන්ගේ ප්‍රඥාව දිනු වෙනවා. මේකේ තියෙන වාසිය තමයි ඒ ප්‍රඥාව දිනු වෙච්ච ප්‍රමාණයට තමන්ගේ සද්ධා, විරිය, සති, සමාධි කියන අනිත් කාරණා ඉන්ද්‍රිය ධර්ම දිනු වෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම පහම දිනු වීමේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? එන්නම තමන්ගේ හිතේ එන මානසික පීඩා අඩු වෙනවා. හැබැයි තමන් කලබල වෙන්නේ නැහැ තමන් මේ මාර්ගඵල ලැබුවයි කියලා. තමන් ඒක එක්කතර කලබල වෙන්නේ නැහැ. තමන්ට අවශ්‍ය වෙන්නේ මාර්ගඵල ලැබුවා කියන බෝඩ් එක නෙවෙයි ඇත්තෙන්ම. තමන්ට අවශ්‍ය වෙන්නේ තමන්ට කොච්චර දුකෙන් නිදහස් වුණාද කියන කාරණේනේ. තමන්ට තමන් මේ මාර්ගඵල ලැබුවයි කියලා හිතුවත් තමන්ගේ මානසික පීඩාවට එක තියෙනවනම් අර ලැබුපු දෙයින් වැඩක් නැහැ. එනිසා තමන් දක්ෂ වෙන්නට ඕන තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ටික ටිකින් කඩ වෙන මාර්ගයක තමන් ඉන්නට ඕන. හරි, එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනාවකට කියනවා මේ මාර්ගඵල ලබන ලේසිම ක්‍රමය මොකද්ද කියලා. මාර්ගඵල ලබන ලේසිම ක්‍රමය තමයි තමන් අනාගාමි වෙන්න කැමති නම් තමන් අනාගාමි කියලා හිතාගන්න එක කියලා. තමන් රහතන රහත් වෙන්න ඉක්මම්ම ක්‍රමයේ තමයි මම රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතාගන්නේ. වෙනතුනි එහෙම නෙවෙයි. එහෙම හිතුවත් ඕනම කෙනෙකුට ඕන දෙයක් තමන්ට තිය කියලා හිතාගන්න පුළුවන්. ඒක නෙවෙයි ලක්ෂණය. ලක්ෂණය තමයි තමන් මේ දර්ශනයත් එක්ක තමන් යනකොට තමන්ටම තමන්ගේ අවිද්‍යාව අඩු වෙන ස්වභාවය තමන්ට පේනවා. පේන විතරක් නෙවෙයි. ඒ තමන්ගේ මානසික සුවයත් එක්කම මේ ලෝකේ ගැන පුදුම විදි අනුකම්පාවක් ඇති වෙනවා. පුදුම විදි අනුකම්පාවක් ඇති වෙනවා. සමහර අය ලස්සනට ඇඳලා ලස්සන වාහනවල යනෝනේ, හොඳ කෑම කනෝනේ. සමහර අපිට දැක්කම ඊර්ෂ්‍යාව පෙළක් ආයතනේ. පිනතෙන් කවුරුවත් ගැහම ඊර්ෂ්‍යාව වෙන්න එපා. එයා සැප විඳිනවනේ, එයා දුක් විඳින්නේ. මේ දර්ශනය දන්නේ නැතුව පිනතුනේ කොයිතරම් කෙනෙක් ලස්සන ඇඳුම් ඇඳත්, ලස්සන වාහනවල ගියත් හොඳ මිහිරි කෑම කෑවත් එය සැප විඳින අය නෙවෙයි. සැප විඳින්න පින්නතුනේ දුකෙන් නිදහස් වෙච්ච ප්‍රමාණයට. බාහිර බඩු භාණ්ඩ වැඩි වුණු ප්‍රමාණයට සැප විඳ නෙවෙයි. ඇත්තෙම නියම ලෙසම තමන්ගේ ජීවිතේට එන මොකද්ද කියන එක තේරුම් ගැනීමෙන් තමයි දුකෙන් නිදහස් වෙන්නේ. එනිසා ඒ සඳහා ප්‍රධානම දේ තමයි මෙන්න මේ අපි මේ බර වචන මුකුත් කිව්වේ නැහැ. පරිසම්පාදයේ කියලාවත්, චතුරාර්ය සත්‍ය කියලාවත්, ත්‍රිලක්ෂණය කියලාවත් මුකුත් අපි වචන කිව්වේ නැහැ මෙතෙන්දී. හැබැයි ඒ ඔක්කොම තමයි මේ කිව්වේ. පින්නතුනි දැන් ශ්‍රී ලංකාවේ සමහර පොඩි ළමයි ඉපදෙලා ඉන්නවා. වයස අවුරුදු 6යි. වයස අවුරුදු 6 පොඩි ළමයි ඉන්නවා. නිර්වාණය විස්තර කරන ළමයි. පංච උපාදානස්කන්ධය විස්තර කරන ළමයි ඉන්නවා. ඔබ පුදුමයේ සමහරට ඔබ ඇතැම්මිට හිතනවා මේ අමාරු මාතෘකා මේ අපට තේරුම් ගන්න බෑ. එහෙම හිටියොත් පින්නතුන ඔබට ආයි කල්ප ගානකින්වත් බුද්ධ ශාසනයක් හම් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ලැබිච්ච ඉතාම දුර්ලභ අවස්ථාවක් මේ ලැබුණේ. මේ අවස්ථාව මෙතනින් ගිලිහුණොතින් අපට අහිමි වුණොතින් ආය හිතන්නේ කල්ප ගානකට අපට මේ අවස්ථාවක් ලැබෙයි කියලා. ඒ නිසා එකම ධර්ම දේශනාවක් තුල සිද්ධි වුණම එකම ධර්ම දේශනාවක් තුලදීම එකහතකින් අපි ධර්ම දේශකයන් වහන්සේට අපි දක්ෂ වෙන්නට ඕන සම්පූර්ණ නිවන් මඟ විස්තර කරන්න. අනිත් අතින් ඔබත් දක්ෂ වෙන්නට ඕන ඒ විස්තර කරන කාරණා අනුපිළිවෙලින් තේරුම් ගන්න. අපි බොහෝ විට කියන්නේ බොහෝ විට අපි අහලා තියෙන්නේ අනේ ඔය ගැඹුරු බණ එපා. එදිනදා ජීවත් වෙන කාරණා ටික සුවසේ ජීවත් වෙන කාරණා ටික අපිට කියන්න කියලා නේ. බොහෝ විට ඔබ කියන්නේ නේ. වෙනතුනේ වෙන කාරණා ඕන තරම් ඉන්ටර්නෙට් එකේ තියෙන බලා ගන්න පුළුවන්. වෙනම වෙබ්සයිට් තියෙන විට මනෝවිද්‍යාව ගැන, සමාජ විද්‍යාව ගැන, මානව විද්‍යාව, අභ්‍යවකාශ ගවේෂණ, සාගර ගවේෂණ ඕන තරම් අවුරුදු 25 තිය රිසර්ච් කරපු අයගේ එක්ස්පෙරිමන්ට්ස් වල ඩිස්කවරිස් ඔක්කොම තියෙන. ඔබට බලන්න පුළුවන්. ඒවා හනනම් පන්සලට එන්න ඕනේ අපරාධ ගෑස් කුච්චගෙන. gedara minange ඔක්කොම බලන්න පුළුවන්. පින්නතුනේ අපි මේ ධර්මය කියලා මේ බෞද්ධ සෙවණිදගෙන අපි අහන්නේ ලෝකේ වෙනත් කිසිම තැනකින් අපට දැක ගන්න අහගන්න නොලැබෙන දර්ශනය. ඒ දර්ශනය තමයි පින්නතුනේ මුළු කල්පයක් තුළ ලෝකයේ තියෙන නැවුම්ම අලුත්ම අසිරිමත්ම දේ. ඒ නිසා ඒ දර්ශනය තුළදී පින්නතුනේ ඒකම අහන්නට ඔබ පුළුවන් තරම් උනන්දු වෙන්නට ඕන. අද නොතේරුණත් වැඩිපුර වහර ගණක් අහලා කවදා හරි දවසක තේරුම් යන පුළුවන් විදිහේ උවමනාවකින් කුතුහලයකින් උනන්දුවකින් ඔබ නිතරම ඉන්නට ඕන. ඒක තමයි ඔබ ධර්ම මාර්ගය යනවායි කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණාවල කරුණු ටිකක් අපි මේ සරලව සාකච්ඡා කළේ. අපි මුලින් කතා කළා අපි මේ ලැබු දුර්ලභ මනස්වාස්ස භාවය ස්වභාවයෙන්. ඊළඟට අපි සාකච්ඡා කළා ලෝභ ද්වේෂ අඩු කරන විදිය. අරගෙදර කැම ටික අනුභව කළ ඉඳුල් වාදනය අස්කිරීමේ ඉඳන් තමගේ අම්මට තාත්තට සලකන එකේ ඉඳන් තමගේ දරුවන්ට තමන් ගෙනවසින්න සුරතල් සතුන්ට සලකන එකේ ඉඳන් ටිකෙන් ටික දානය පුරුදු කරන්නේ කොහොමද කියලා ගිහිල්ලා පුරු පින්නතුනේ බෝසත් ලක්ෂණ අපි කතා කළා අවශ්‍යතාවය බලලා දන් දෙනවා කියන එක. ඊටත් වඩා තවත් බෝධිසත්ව ලක්ෂණයක් තමයි තමන්ගේ කමනාපයටත් දන් දෙන එක. තමන්ට හරි තමන්ගේ ළඟම ඥාතීන්ට හරි හතුරුකම් කරපු අයට යහපත වෙන්න දෙයක් පරිත්‍යාග කරන්න පුළුවන් නම් ඒක තමයි පින්නතුනේ අමාරුම දානය කියන්නේ. මේ බහලති අර මහා කපි ජාතකෙහිම අපේ බෝසත්යන් වහන්සේ වඳුරෙක් කළ හිටි ආත්මයක අර වලක වැඩිච්ච මිනිස්සු ගොඩගත්තේ ලණු දාලා මේ වැල් දාලා අරගෙන අරගත්තට පස්සේ අර මේ මිනිස්සු අර මස් කන්න කියලා මේ වඳුරගේ මුළුට ගැහුවේ ගලකින්. ඒ ගහක වඳුරා පින්නතුනේ ඔළුවත් අල්ලගෙන ලේ පෙරිපෙරි ගහෙන් අත්යෙන් අතට ගිහිල්ලා අර මිනිස්සයට නගරේට එනකම් පාරක් දෙන්නවා. මේ වඳුරේ කෙලින කාලේ බෝසත්යන් වහන්සේ අපි මිනිස්යන් අතරින් කොච්චර අනිත්යට පිහිට වෙන්න ඕනද? ඒකට හේතුව තමයි එකහතකින් ලෝකේ බොහෝ දෙනෙක් අතර නැහැ පින්නතුනේ. අපි සැප විඳිනව කියලා කිව්වට ලෝකේ කවුරුවත් ගැන අමුත්තක් හිතන්න එපා. ඊර්ෂාවක් හිතන දෙයක් නැහැ. හුඟක් කෑම බීම කෑවෑ කියලා ලස්සන ඇඳුම් ඇඳෑ කියලාම සතුට නෙවෙයි. සතුට ලබන ක්‍රමය නෙවෙයි ඇත්තට මේක. සතුට ලබන ක්‍රමය වෙන්නේ තමන්ට එන මානසික පීඩා කොච්චර අඩුවේද කියන කාරණය මත. ඒක වෙන්නේ මේ බාහිර පේන රූප ශබ්ද ආදී බාහිර අරමුණු වල කොයිතරම් දුරට සිත බැස ගන්න ගතිය අඩුවේද කියන කාරණය මත. එනිසා තමන්ට ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය වලින් අරමුණු එනකොටම තමන් මේ අභ්‍යන්තරේ වැටෙට හැරෙන්න ඕන. ආ මේ පේන්නේ පෙරණ තිබි හැටගත් අධ්‍යක්ීමක් කියලා තමන් එවැඩම දකින්න දැක්ස වෙන්නට ඕන. ඒක එකපාර කරන්න අමාරුයි. ඒක දිගටම තියෙන දෙයක් නෙවෙයි. ඒක ඇතැම් විට දවසට එක තත්පරයක් වෙන පුළුවන් ඔබට ඒක හිතෙන්නේ. හැබැයි ඒ තත්පරය ටිකෙන් ටික හරි වැඩි කරගන්න. රැයට නිදි යන කලින් හරි පුළුවන් නම් නිදි මතනම් හරි සක්මන් කර කර ටිකක් හරි මේ ගැන හිතන්න. ඇවිදීමෙන් හරි මෛත්‍රී වඩන්න සීල සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා අඩි 10ක ප්‍රමාණයක් වුණත් කමන්නේ තමාගේ ගෙදර තියෙන ස්ථානයක් තෝරගෙන රැට් ටිකක් සක්මන් කරන්න. පොඩි පහනක් හරි පොඩි කුඩා ලයිට් එකක් හරි දාගෙන ටිකක් පුරුදු කරන්න. ඒ වගේම වාඩි වෙලා පුරුදු කරන්න. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය හිටියා අවුරුදු 120 දී මහාන වෙච්ච අය. දැන් ඔබ ඇතැම් විට කියයි මට හුඟක් අමාරුයි මම වයසයි කියලා නේ. බුදුහාමරේ කාලේට අවුරුදු 120 දී මහාන වෙච්ච සෝනා මෙහෙණිය රාධාහාමුදුරුව ඔබෙත් අම්මල තාත්තලාගේ ආචිල සීලවන්නේ. ඒ අයත් පින්නතුනේ මහන්සියෙන් රෑ නිදි වරාගෙන ඇතැම් විට ගස්වල පහලට නැමී චතු අල්ලගෙන සක්මන් කරලා තියෙනවා. මෙහෙම කළා භාවනා කළා මාර්ගඵල ලැබු පය ගැන අපේ බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙනවා. ඒකට හේතුව තමයි පින්නතුනේ අපිට මේ ලැබුණ ඉතාම දුර්ලභ අවස්ථාවක්. මේ ගත වෙන එක දවස උනත් පින්නතුනේ අබුද්ධෝත්පාද කාලයක කල්පයකට වඩා වටිනවා සම්බුද්ධෝත්පාද කාලයක එක දවසක්. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලෙක බුද්ධෝත්පාද කාලෙක එක දවසකදී අපට කරන්න පුළුවන් පින ආනිසංසය ඇතැම් විට අබුද්ධෝත්පාද කාලවල කල්පයකින්වත් කරගන්න බෑ. ඒ නිසා එවැනි ඉතාම වාග්ය සම්පන්න අවස්ථාවක් අපට ලැබුණේ පින්තුනේ මේ දහම් මාගේ ඉන්නකොට මේ සමත විදර්ශනා කියන දහම් මාගේ ඉන්නකොට ඔබට එහි දිට්ඨධම්ම වේදෙනිය වශයෙන් මානිසංශ ලැබෙනවා. මේ ජීවිතේම තමන්ගේ දරුවන්ට ආශිර්වාද ලැබෙනවා. ඒක දරුවන්ට හොඳට ඉගෙන ගන්න ලැබෙනවා. ඔබේ රැකියා එන්නෙම දිනු වෙනවා. ඔබ රැකියා කරන කෙනෙක් නම් හොඳ රැකියාවක් පත් වෙන පුළුවන් නම් ඒවත් දිනු වෙනවා. ඔබේ දරුවන්ට දෙයක් කරනවා නම් ඒවත් සාර්ථක වෙනවා. නිරෝගී භාවය වැඩි වෙනවා. උගා සතුරු කරදර අනවශ්‍ය විදිහට ලෙඩ දුක්වලට යන්නේ උගා කඩු වෙනවා. මේ කරන පින්කම් වල ආනිසංශ මේ ජීවිතය තුළදීම ඔබට දැක ගන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි අද අප මේ සාකච්ඡා කළේ අකුසල මූල සූත්‍රය ඉති උත්තර පාළියේන ලෝභ, ద్వේෂ, මෝහ කියන මෙන්න මේ ප්‍රධාන අකුසල මූල තුන අපේ ජීවිතේ හරියට අර පොත්ත විතරක් තියෙන ගස් පොත්ත සිවිය හරය කොට තියෙන ගස්වල එන ගෙඩි මල් ආදිය ඒ ගහම විනාශ කරනා වගේ අපේ ජීවිතවල තියෙන මෙන්න මේ අකුසල මූලයන් අපව පහලට හෙලනවා. එසේ නොවන්නට නම් හැකිතාක් පරිත්‍යාග සීලී වෙන්න, හැකිතාක් මෛත්‍රී සාගත වෙන්න, සියල්ලටම වඩා හැකිතාක් නුවණින් ඉන්න. අනිත්‍යතාවය පිළිබඳව උපරිම ලෙස තමන්ගේ සිත පිහිටුවාගෙන ඉන්න බලන්න. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානයි මේ තුනම පෙරපසු නොබී හටගත්තු දෙයක්. කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, සෝත විඥානය අනිත්‍යයි. කනයි, ශබ්දයයි, සෝත විඥානය මේ තුනම පෙරපස නොවියේ මොහොතේ හටගත්තු දෙයක්. නාසයයි, ගන්ධයයි, ගහන විඥානයයි මේ තුනම තේ මොහොතේ හටගත්තු දෙයක්. දිවයි, රසයයි, ජීවහා විඥානයයි ඒ මොහොතේම පෙරපස නොබී හටගෙන නිරුද්ධ වෙනවා. කයයි, පොට්ටම්බයයි, කාය විඥානයයි මේ තුනම තේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. මනසයි, ධර්මයි, මනෝ විඥානයයි කියන මේ තුනත් තේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. කුමන හෝ ආයතනයකින් ඇසෙන් හෝ වේවා, කනෙන් හෝ වේවා මේ ආදී ඉන්ද්‍රියයන් කුමන ආයතනයකින් තමන් අරමුණක් ලැබුවත් ඒ ලැබුවා කියන්නේ ඒ මොහොතේම ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහක් පෙරපසුන වී හටගෙන නිරුද්ධ වෙනවා කියන කාරණේ. ඒකත් මුලින් තිබුණ නෙවෙයි, අත්දැකීමෙන් පස්සේ ඉතුරු වෙනව නෙවෙයි. තමන්ගේ දරුවා කියලා දැක්කත්, තමන්ගේ අම්මා මතක් වුණත්, මේ බුදුරජාණන් වහන්සේගේ පිළිමය දැක්කත්, මේ බණ ඇහුවත්, මේ හැම දෙයකම අත්දැකීම මෙන්න මේ යථාර්ථය කියලා නුවණින් දකින්න හුරු කරන්න. ඒ හුරු කරන වෙලාව වැඩි කරගන්න. ඒ අතර පින්නතුනේ ඒ මූලික පදනම තමයි තමන්ගේ කය ගැන නිතරම සැලකිල්ලෙන් ඉන්න. කයේ හට ගැනීම නිරුද්ධ වීම ගැන නිතර නුවණින් දකින්න. තමන්ට එන අස්කනාසාදී ඉන්ද්‍රිය වලින් හට ගන්නා වූ සැප දුක් උපේක්ෂාදී වේදනා. ඒ වේදනා ස්පර්ශය තුලින් හටගෙන එතනම නිරුද්ධ වෙන ආකාරය දකින්න. ඒ වගේම තමන්ගේ සිත හැම වෙලාවෙම සිතක් හටගෙන නිරුද්ධ වෙන ආකාරය දකින්න. ඒ වගේම සිතට පහළ වෙන සිතුවිලි, සංඥා, චේතනා දෙක හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ආකාරය දකින්න. ඒ දැකීමේදී පින්නතුනේ ප්‍රධානතම කාරණයක් තමයි තමන්ගේ සතිය, තමන්ගේ සිහිය එකට බැඳලා තවන ස්ථානයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියපු ආකාරයට මෙන්න මේ නාසය ආශ්‍රිතව සතිය එකට ලං කළ තව නිස්ථානය තමයි සති නිමිත්ත කියන්නේ. මේ නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියපු ආකාරයට නාසයේ ආශ්‍රිතව මේ ආශ්‍රිතව තමන්ගේ හිත නිතරම මනසින් හිතාගෙන ඒ ස්ථානේ සිහිය පිහිටුවා ගන්න මේ දර්ශනයත් එක්කම. තමන් කොමන භාවනා කළත් මෙන්න මේ සති නිමිත්තත් එක්කයි යන්නට ඕන. එහෙම වැඩෙන තරමට තමයි තමන්ගේ සතිය නිසිලස පිහිටන්නේ. නැත්තම් නිතරම හිත විසිරෙන දෙයක් බවට පත් වෙනවා. බුදුහාමුදුරුවෝ චප්පානක කියලා සූත්‍රයක් දේශනා කළා. සත්තු හය දෙනෙගේ උපමාවක් තියෙන සූත්‍රයක් දේශනා කළා. පින්වතුන් අපි කලින් සඳහන් කළා තියෙන්නේ මට ගැතිනේ. ඔව් සත්තු හය දෙනෙක් ගැන. සත්තු හය දෙනෙක් කියනවා වඳුරෙකුයි, බල්ලෙකුයි, සිවලෙකුයි, නායකුයි, කපුටෙකුයි, ඒ වගේම කිඹුරෙකුයි. එතන මේ හය දෙනාගේ ලක්ෂණය තමයි හය දෙනාම අරගෙන හය දෙනාගේ වලිග කොටස් එකට දීලා ගැට ගහනවා. ගැට ගහලා අතාරිනවා. අතාරීට පස්සේ මොකද වෙන්නේ? ඒ සත්තු හය දෙනාගෙන් නරිය නම් වඩාම දක්ෂ, නරිය කරානේ සත්තු පස් දෙනා මැදගෙන කැලේට යනවා. ඒ සත්තු පස් දෙනාගෙන් ශක්තිමත්ම කෙනා කුරුල්ල නම් ඔක්කොම ටික අරගෙන අහතර පියාඹ වෙනවා. ඒ සත්තු පහ හය දෙනාගෙන් ශක්තිමත්ම කෙනා වඳුර නම් වඳුර මොකද කරන්නේ? එයා අනිත් පස් දෙනා මැදගෙන ගහකට යනවා. සත්තු පහ දෙනාගෙන් ශක්තිමත්ම කෙනා නයා නම් සර්පය නම් උහු කරන්නේ අනිත් අය ඇදගෙන යනවා හොබහක් ළඟට යනවා. සත්තු ටිකෙන් ශක්තිමත්ම කෙනා කිඹුල නම් ඔව් අනිත් ටික ඔක්කොම ඇදගෙන වතුරට යනවා. ඊට පස්සේ ඉතුරුනේ කවුද? ඔව් බල්ලා ගමට යනවා. බල්ලට ශක්තිමත් නම් බලනිත ඇතෙන් ගමට යනවා. අන්න ඒ වගේ තමයි අපේ මේ ඉන්ද්‍රිය 6, ආයතන 6. දැන් ශබ්දයක් අහනකොට ශබ්ද ඔක්කොම ඇදගෙන ගිහලා තියෙන පැත. ඇතැම්නේ ගෙදර බඩමුට්ටු හොයාගෙන අරන් ගියත් දන්නේ නැහැ සමහරට ටීවී එක බල බල හරි. මොකක් හරි අහා ඉනකොට ඇතැම්ිට දන්නේ නැහැ මොකද්ද කියලා. රූපයක් බලනකොට උනත් එහෙම ඉන්න තැනවත් මතක් වෙන්නේ නැහැ ඇතැම්ිට. ඒ වගේ තමයි මේ ආයතන 6 ලක්ෂණය. පින්නතුනි අන්න එවැනි මනස එක අරමුණක බැඳලා තියෙන ශක්තිමත් රිටක් වගේ තමයි සති නිමිත කියලා කියන්නේ. අර පස් දෙන අල්ලගෙන ගැට ගහලා අතරියට හරියන්නේ නැහැ. ඒ සත්තු පස් දෙනාම එක ශක්තිමත් ඉන්නක ගැට ගහනවා. අන්නේ ගැට ගහන විදිය තමයි මේ සති නිමිත කියලා කියන්නේ. සතම මොකක් කරත් යන්නේන ගමන්වල සති නිමිතත් එක්කම කරන්නේ ඒක. තමන් වාහන පදවනකොට සති නිමිතත් එක්ක ඉන්නවා. තමන් අතු ගන්නකොටත් එහෙම ඉන්න, තමන් වැඩට යනකොටත් එහෙම ඉන්න, වැඩ කරන අවස්ථාවෙත් එහෙම ඉන්න. අනිත් මොනවා කරත් අවධානයත් තමන් නිතර තියාගෙන ඉන්නේ. ඒතකොට තමන් ඒ වැඩෙත් කෙරෙනවා, තමන්ගේ සිහියත් දිනනවා. දෙකම එක විට සිද්ධ වෙනවා. කින තුන අද අපි සාකච්ඡා කරපු කරුණු වලින් අහන්න කරුණු තියෙනවා නම් අහන්නත් පුළුවන්. ඔය ඇත්තෙම එක එක බෙදපු විදිහ ඇත්තෙම දැන් තණ්හා, දිට්ඨි, මාන කියන එක ගත්තොත් මේ ඇත්තෙම බෙදෙන විදිහ දැන් අපි උදාහරණයක් හැටියට කියමු. දැන් මිනිස්සුව බෙදෙනවා අපි පිරිමි ගැහණු කියලා බෙදෙනවා. නැත්නම් ඒකම අපි තව දැනක බෙදෙනවා හාමුදුරු ගිහියයි කියලා බෙදෙනවා. ඒක තැනකදී වෙන් කරන්නයි සමහර තැනකදී තව කැටගරියකට තවයකට යනවා. අන්න ඒ වගේ තමයි මෙතන. ඔව් ඒ ලක්ෂණ වලින් බලන විදිහෙන් වෙනස් වෙනවා. දැන් ලෝභ, දේශ, මෝහ කියන දෙක තණ්හා කියන එක ලෝභය වැතර ගන්න පුළුවන්. දිට්ටි කියන එක ඇත්තම අවිද්‍යාව වැතර යන්නේ. මාන්නය කියන එකත් අවිද්‍යාව වැතර බරයි ඒක. හැබැයි අනිත් ලක්ෂණත් තියෙනවා ඒකේ. දැන් විචිකිච්ඡා වැතරත් යනවා ඒත් එකේවත් ලක්ෂණ තියෙනවා. ඒතකොට එකක් සම්පූර්ණම රූලක් ගහලම වෙන් කරන්න බෑ. ඒ තැනදි තියෙන විදිහට ඒ අනුව තේරුම් ගන්න ඕනේ ඒකයි. ඔව් දැන් ඇත්තම දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මණය ගත්තොත් දැන් එක දැනක තියෙනවා දස සංයෝජන දුරු කරන්න කියලා. සංයෝජන 10යි. තව තැනක කියනවා නීවරණ 6ක් තියෙනවා ඒක දුරු කරන්න කියලා. තවත් තැනක කියනවා නීවරණ 5 දුරු කරන්න කියලා. තවත් තැනක කියනවා ලෝභ දේශ මොහ දුරු කරන්න කියලා. තවත් තැනක කියනවා ප්‍රපංච විදියට කියලා සංහාදිත්‍ය මාන දුරු කරන්න කියලා. තවත් තැනක කියනවා නෑ ඔක්කොම කරන්න ඕනේ එකක් කරන්න. අවිද්‍යාව දුරු කරොත් ඔක්කොම දුරු වෙනවා කියලා. එනිසා එක එක තැන්වල ශ්‍රාවකයන්ගේ බුද්ධි මට්ටම අනුව බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිය. වෙනත් විදිහකින් ගත්තොත් වරක බුදුරජාණන් වහන්සේ කියන 37 බෝධිපාසික ධර්ම වඩන්න කියලා 37ක් බෝධිපාසික ධර්ම වඩන්න කියලා. එහෙම දේශනා කරන බුදුරජාණන් වහන්සේ තවත් තැනක කියනවා ආරස්නිය මාර්ගය වඩන්න කියලා. ඒක ඔක්කොම වැඩිනවා කියලා. තවත් තැනක කියනවා සත්බොජ්ජංග වඩන්න කියලා. තව තැනක කියනවා ආයතන කුසල සාය ඇති කරගන්න මේ ආයතන හයේ අනිත්‍යය බලන්න කියලා. තවත් තැනක කියනවා ස්කන්ධ පංචකයේ සමුදේය බලන්න කියලා. තවත් තැනක කියනවා ඉන්ද්‍රිය ධර්ම පහ බලන්න කියලා. තවත් තැනක කියනවා මේ සීල සමාධි ප්‍රඥා ත්‍රිවිධ ශික්ෂා වඩන්න කියලා. තවත් තැනක කියනවා නෑ දෙක ඇදින සමාධි දර්ශනා විතරයි වඩන්න තියෙන්නේ කියලා. තවත් තැනක කියනවා නෑ ප්‍රඥා වඩන්න ප්‍රඥා වඩන්නට ඔක්කොම වැඩෙනවා කියලා. එනිසා ඒ තැන්වලදී එකට එකතු කරලා තියෙන විස්තරාත්මකව තියෙන ශ්‍රාවකයන් වා බුද්ධිමත් නම් කෙටියෙන් කියනවා. ශ්‍රාවකයන්ගේ බුද්ධි මට්ටම ටිකක් අඩු වෙන ඒ තා ප්‍රමාණයට විස්තර කරනවා. ඒක තමයි ලක්ෂණය. ඉතින් ත්‍රිපිටකයේ එක එක සූත්‍ර එක එක විදිහට විස්තර කරලා තියෙන. ඉතින් අපි දක්ෂ වෙන්නට ඕන වැඩිපුර ප්‍රමාණයක් කියවලා අහලා තිබුණොත් අපට අපි දක්ෂයි අදාළ තැන ගන්න අවශ්‍ය වෙලාවට. දැන් ඔබ යම් කිසි නගරයකට යන්නේ එක පාරක් විතරයි නම් ඒ පාරේ ට්‍රැෆික් තිබුණොත් ඔබට වෙන විකල්පයක් නැහැ. පාර වහලා තිබුණොත් එහෙම නවතින්න. හැබැයි ඔබ එකම නගරයට යන පාරල් කීපයක් දන්නවනම් ඔබට එක පාරක් වහලා තිබුණත් තවත් පාරකින් යන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අපි දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ ධර්ම ශ්‍රවණය කරන්න ගැන ඉන්ද්‍රිය ඔහෝ සතර වඩපු ඉන්ද්‍රිය ධර්ම හොඳට බලලා ඉන්ද්‍රිය වේමත සාමයෙන් බලලා චේතෝ පරිඥාණයෙන් බලලා තමයි බණ කිව්වේ. අදාළ කෙනාට අදාළ විදියටම බණ කිව්වා. නමුත් ඒ හැකියාව සරියුත් සාඳුරන්ටත් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේට තිබිච්ච සුවිශේෂ හැකියාව බුදුරජාණන් වහන්සේට විතරක් ප්‍රඥාන් දිනු වෙච්ච සරියුත් සාඳුරන්ට තිබෙන්නේ. ඉතින් අනිත්‍ය ගැන මුතෙන් කියන දෙයක් නැහැ. ඉතින් ඒක බුදුහාඳුරන්ට විතරයි තිබුණේ. ඉතින් අපට ශ්‍රාවකයන් හිටිට අපට ඒ නිසා පුලුවන් තරම් ධර්මය අහන්න වෙනවා, පුලුවන් තරම් කියවන්න වෙනවා, ධර්ම සාකච්ඡා කිරීම එක එක ක්‍රම වඩලා භාවිත කිරීම අත්දැකීම් ලැබෙන එක අපේ ජීවිතේ කරන්නට වෙනවා. එතන සමහර අය දැන් ඒකෙන් ගිහිල්ලා තමයි දැන් කුස්සය බලන්න හැම කින තැන් වලට යන්නේ ඇත්තෙම. දැන් සමහර අය දැන් පීම්බිම හැකිලින් බලනා ඉන්නවනේ. හුඟක් මඩ පේන්නේ බඩ හැකිලන විදියකට එතෙන්ටත් යනෝනේ පළක් අය. ඇත්තෙම දැන් ආනාපාන සතිය ගැන තමයි හුඟක්ම අපි භාවනා ක්‍රම වලින් දැනගන්න ඕන කාරණේ. දැන් ආනාපාන සතිය නොවැඩෙන ආකාර 18ක් ගැන සඳහන් කරන පරිසම්බිදා මාර්ගයේ. ආනාපාන සති කතාවල ඇත්තෙන්ම අපි යම්කිසි තැනක ආනාපාන සතිය කිව්වත් අපි සති නිමිත්ත කියලා කිව්වට එක තැනක ඍජුව නෙවෙයි තියෙන්නේ. ඒ ආශ්‍රිතව මේ ප්‍රොසෙස් එකම පිළිබඳ අවබෝධයක් මේ තියෙන්නේ. එක තැනකට හිර වෙන්නේ අපි. එතකොට එතන තේරෙන්නේ නැතුව වෙන තැනකට ඒ කියලා ඒ තැනකට නෙවෙයි අපි ලක් වෙන්නේ. අපි ඒ ආශ්‍රිතව ඒත් එක්ක සිහි දැන් අපි කියමු දැන් උදාහරණයක් හැටියට අපි දැන් මෙතන ඉඳලා අපි මෙහා පැත්තේ පාරක් තියෙ කියලා. ඒ පාරෙන් එහා පැත්තේ ගියකුත් තියෙනවා කියමු. අපි දැන් එහා පැත්තේ ගිය ගැන බලන් ඉන්නකොට සාමාන්‍ය සමස්තය බලාගෙන ඉන්නකොට අපිට මේ පැත්තෙන් වාහනයක් ගියත් පේනවා. ඒක හැබැයි අපි මේකට ලොකු අවධානයකුත් නැහැ, අරකටම ફોકસ කරලත් නැහැ. අන්න ඒ වගේ තමයි අපි මේ ආස්තිතව 30ක් සිත තියාගෙන ඉන්නකොට ලක්ෂණය තමයි ඒකත් එක්ක භාවනා වැඩෙනකොට භාවනා වැඩිීමේ ලක්ෂණය තමයි අපි නිතරම මුලදී සමත නිමිත විදියට හුස්ම පිළිබඳ අවධානයෙන් ඉන්නවා. හැබැයි ඒකම නෙවෙයි අවසාන ඉලක්කය. ඒකෙන් කරන්නේ අපි අර විසිරලා තියෙන සිත එකාරමකට ගන්න උපක්‍රමයක් මේ කරන්නේ. අපේ මේ නිමිත්තේ කොයිතරම් පෑගණක් හිටියත් අපි සාර්ථකුණා වෙන්නේ නැහැ. අපි අට්ටික සංඥා වඩලා අපේ හැට පේන පේන කැටසැකිලි වශයෙන් පේනුනේ කියලා අපි සාර්ථකුණා වෙන්නේ. අපි තේරුම් ගන්න ඕන අපි ඇයි සමතේ වඩන්නේ. ආනාපාන සතිය වැඩුවා සමන් තේරුම් ගන්න ඕන ආනාපාන සතිය හරහා තමයි දැන් සමතේ දෙන්නේ. ආනාපාන සතියෙන් දිනනලා අනිත්‍ය සංඥාව අනත සංඥාවාදී අත ආනාපාන සතියේ ක්‍රම 16කට දේශනා කරන විදිහක් තියෙනවානේ. ඒ දේශනා කරන විදිහ අර හතරවෙනි පියවරේදී තමන් ඉන්නේ කියලා තමන් දැක්ක වෙනවා. පියවර 16ක් තියෙන දැන් ගිරිමාන සූත්‍රයෙම තියෙන්නේ. ඔව් එතකොට මුල හතර කායනපස්සනට සම්බන්ධයි. ඊට පස්සේ දෙවෙනි කොටස වේදනාපස්සනාවට. ඊළඟ හතර චිත්තානුපස්සන දෙක වේදනාපස්සන තුන චිත්තානුපස්සන ඊළඟට ධම්මානුපස්සන. ඇත්තෙම ධම්මානුපස්සන කොටස ඉතින් යන්නේ තනිකර විදර්ශනාව යන්නේ. එතකොට ආනාපානසතියත් එක්ක තමන් මෙතන සිහි පිටවා ගන්න එකකින් ආරම්භ කරන ගමන තමන් මෙතන නවතින්නේ නැහැ ඇත්තෙම. මෙතනින් හිත සමාධිමත් කරන කෙනා ඒ ඔස්සේ දක්ෂ වෙන වේදනාව සිහි කරන්න. පීති පරිසංවේදී සුඛ පරිසංවේදී ඒ කොටසුත් මේත් එක මාසිරතෝ සියාගන්න. එහෙම යන කෙනා චිත්ත පරිසංවේදී දක්වා ගිහිල්ලා චිත්තානුපස්සන පැත්තත් බලනවා. මේ ආශ්‍රිත සිත තියාගෙන ඕ සිතේ හට ගැනීම නිරුද්ධියමත් දකිනවා. දකින කෙනා ඊට පස්සේ තවත් හිත සමාධිමත් වෙනකොට මෙයා ශ්‍රිතව අපි හිත තියන අයල කිව්වට ඔහුගේ අන්තිමට සම්පූර්ණ අවධානයට යන ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකයේ සමුදය වේ ඔහු බලන් දැක්ස වෙනවා. එතකොට ඒ මොහොත වෙනකොට ඔහු සමතය ඉක්මවල ගිහිල්ලා තියෙනවා. භාවනා ඉබේම වෙන්නේ නැහැ ඇත්තෙම. ඉබේම වෙනවා නම් විදර්ශනා ඉබේම වැඩෙනවා නම් බුදුරජාණන් වහන්සේ ගහන විදිහ ආලාරං කාලම් පුත්ත උද්දකරම් පුත්තයට එහෙනම් විදර්ශනා වැඩෙන්න ඕන. ඇත්තම ඒක මුලදි කිව්වේ මේක මුලදිම ප්‍රොසෙස් එකම දැනගන්න ඕන කියන එක. දැන් සතිපට්ඨානයේ තියෙන සමුදේ ධම්මානුපස්සී විරිත වය ධම්මානුපස්සී විරිත කියන එක මුලදී හිත පිහිටවනවා සතිපට්ඨානයේ. ඊට සතිපට්ඨාන භාවනාව කියලා එකක් තියෙනවා. සතිපට්ඨානය තියෙනවා, සතිපට්ඨාන භාවනාව තියෙනවා, සතිපට්ඨාන භාවනා ගාමී මාර්ගය තියෙනවා. මෙන්න මේ තුනම අපි දැනගන්න ඕන. සතිපට්ඨාන විතරක් දැනගත්තට හරියන්නේ නැහැ. සිහිය පිහිටුවීම විතරක් දැනගත්තට හරියන්නේ නැහැ. සතිපට්ඨාන භාවනාව දැනගන්නත් ඕන. සතිපට්ඨාන භාවනාව කියන්නේ සමුදය ධම්මානුපස්සී විරති වය ධම්මානුපස්සී විරති කියන එක. හට ගැනීම නිරුද්ධ වීම දකින්නත් ඕන මේත් එක්ක. ඊට පස්සේ සතිපට්ඨාන භාවනා ගාමී පටිපදා කියලා එකක් තියෙනවා. ඒ මොකද්ද? ඒ වඩන්න කලින් අර මුලදී දැනගන්න කාරණය. ස්කන්ධ පංචකයේ සමුදය වේ හරහායේ දුක්ඛ නිරෝධයට යන්න ඕන කියන එක අර මැප් එක ගත්තා වගේ මුලදීම අවබෝධයක් තියාගෙන පටන් ගන්නත් ඕන. ඔය තුනම සම්පූර්ණ වුණොත් තමයි ආනාපානසතිය ඇත්තටම සම්පූර්ණ වෙන්නේ. ආනාපානසතිය සතර සතිපට්ඨානෙම සම්පූර්ණ වෙන්නේ මේ පියවර තුනත් එක්ක විභංග කියලා සූත්‍රයක් තියෙනවා. සංයුතනිකායේ සතිපට්ඨාන සංයුත්තේ විභංග සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍ර ධාතු විභංග නෙවෙයි විභංග කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ කියන ලක්ෂණය තමයි සතිපට්ඨානය කරද්දී සතිපට්ඨානය දැනගන්න ඕන, සතිපට්ඨාන භාවනාව දැනගන්න ඕන, සතිපට්ඨාන භාවනා ගාමී මාර්ගය දැනගන්න ඕන කියලා තියෙනවා. ඒ නිසා ඒක අතින් සිය පිහිටව ගන්න ඕන. ඊට පස්සේ ඒකේ සමුදේ වැය දකින්නත් ඕන. කය විතරක් නෙවෙයි. කයන පස්සන වඩනකොට කය ගැන බලන්න ඕන. වේදනාව වඩනකොට වේදනාව පස්සනයි සමුදේ වැය දකින්න ඕන. හිත වඩනකොට හිතේ සමුදේ ධමනුපස්සී විරිතේ වැය ධමනුපස්සී විරිතේ දකින්න ඕන. ධමනුපස්සන වඩනකොටත් එහෙමයි. පංච නීවරණ ස්කන්ධ ආයතන ඒ වගේ සමුදේ වේ දකින්න ඕන. ඒ හතරම වෙන වෙනම වැඩිමේ ප්‍රතිඵලය අවසානම ප්‍රතිඵලය තමයි තමන් කුමන අත්දැකීමක් ලැබුවත් තමන් දන්නවා මේ හටගත් ස්කන්ධ පංචකයයි ඒ ස්කන්ධ පංචකය අහුත්වා සම්මුතං හුත්වානව විසති කියලා පෙරණොති බී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක තමන් දකිනවා. හොඳයි පින්වත්නි, අද පින්වත්න් බොහෝ වේලාවක් ධර්ම ශ්‍රවණය කළා. ඉතින් ඒ අහපු ධර්ම කරුණු මතක තියාගෙන තවත් පුළුවන් නම් ඉඳ සිටින්නට අනිත් පැත්ත එක සාකච්ඡා කරමින් තව තවත් මේ දැනුම දිනු කර ගන්න බලන්න. ඒ අතර තමන් මේව දිනපතා පුහුණු කරන්නත් ඕන. ඉතින් යමක සාර්ථකත්වයේ කියන අකණ්ඩව පුහුණු කරන්න ඕනේ ඒකයි. දැන් ඔබ ඇතැම් වෙලට ඉස්කෝලේ පාසල යන කාලෙනේ. ඉතින් අවුරුද්දේදී මේ නියමිත හැම දවසෙම ඉස්කෝලේ ගියානේ අපිනේ. ඇතැම් වෙලට ඒක විභාගයක්ම ලිව්වනම් ඇතැම් වෙලට ඉලක්කෙට එන්න බෑනේ. විශ්වවිද්‍යාලේ ඉන කාලේ හැම අවුරුද්දෙම හැම මාසෙම හැම සෙමස්ටර් එකේම අපි ඉස්කෝලේ විශ්වවිද්‍යාලේ ගියා. එක විභාගයක එක පේපරයක් හරි මිස් වුණා නම් අපට උපාධිය නැහැ. උපාධිය නොලැබුණා නම් ඇතැම්මට රස්සාවක් නැහැ නේ. රස්සා නැතුණා නම් ඇතැම්මට මෙහෙ එන්න වෙන්නේ නැහැ සමහරට නේ. ඒ ඔක්කොම ටික අකණ්ඩව ඔබ කරානේ නේ. 100%ක්ම ඔබ අවධානයම කළානේ. එතකොට ධර්මය කියන්නේ කොහොමද? 100%ක්ද? 100% නෙවෙයි වෙනදේ 500%ක්ම අපි කරන්න ඕන අපිට ඒකයි. නමුත් අපි ජීවිතයේ අනිත් හැම දෙයකටම හුඟක් මහන්සියෙන හුඟක් පිළිවෙලට කරන්නේ හුඟක් සූදානම් වෙනවා. දැන් මගුල් ගෙදරක යන්නේ කියන්නේ කලින් ඇඳුම් අරගෙන ඉතින් වාකලා සූදානම් වෙලාවට යන්නත් ඕන කියලා. නැහැ දැන් බනට එන පරක් වුණත් මගුල් ගෙදරට යන පරක් වෙන්නේ නැහැ සමහර. ඒ තරම්ම වෙලාවට පහට එන්නේ කිව්ව පහටම යන්න ඕන කියලා. ඒ හැම දෙයකටම අපි සූදානම් වෙනවා බොහෝ විට. හැබැයි අපි ධර්මයේ ළඟදී ඒ සූදානම් එක්ක අපිම අපේ බොහෝ දෙනාට අඩුයි. ඒකෙන් වෙන්නේ පින්නතුනේ අපේ ප්‍රතිඵලයත් ඒ වගේම අඩු වෙනවා ඒක. ඒ නිසා අපි ධර්මයේ ළඟදී උපරිම ගෞරවය උපරිම කැපවීම අපි කරන්නට ඕන. අපි කාටවත් වැඩ තියන අය වැඩ නැති අය නෙවෙයි. පුද්ගලික වැඩ තියෙනවා. හැබැයි ඔක්කොම වැඩවලින් අද කන්න වැඩ පින්නතුනේ. ඔබට හිතෙනවා දරුවායි ඔබට වටිනාම දේ කියලා නේ. ඔබට අද හිතෙනවා දරුවා තමයි වටිනාම දේ. ඔබේ රැකියාව තමයි වටිනාම දේ කියලා හිතනවා. ඔබ දරුවා වටිනාම දේ කියලා ප්‍රමුඛත්වයේ දීලා අද කන්න දේ බලන්න පින්නතුනේ. ඒ දරුවා ඔබ ළඟ හැමදාම ඉන්නවද? ඒ දරුවා විවාහ වෙලා දෙන්න ඕන කාලෙක දෙන්න ඕන නෑ කාට හරිනේ. එයා ඔබත් හරිනවනේ. ඇතැමිට නියමිත කාටි විවාහ කරලා දෙන්න බැරුණත් ඔබ හුඟක් දුක් වෙනෝනේ සමහරට. එතකොට ඒ කරන කැපවීම කරන දේ බලන්න අද ඔබ කරන දේ අනාගතයේ දවසක ඔබට අත්හරින දෙයක් නේද ඔබ මේ කරන්නේ ජීවත් ඉන්න කාලෙදී. ඒ නිසා ඒ දරුවට ඔබ සලකන ගමම්ම ඔබේ ආධ්‍යාත්මික දියුණ ඔබට ඊට වඩා කාලයක් ඔබට ඇත්තටම පිළිසරණ වෙන දේ මේ දහම වෙනුවෙන් ඔබ ඊට වඩා කැපවීමක් ඔබ කරන්න ඕන ඇත්තෙම. එතැමිට අපේ රූපය ගැන අපි හුඟක් මහන්සි වෙනවනේ. රූපේ ලස්සනද කියන කොච්චර මහන්සි වෙනද කොච්චර ඉක්මනට මේ රූපේ වෙනස් වෙනවද අපි. ඒ නිසා බලන්න සමන් ජීවිතයේ ප්‍රමුඛත්වයේ දීපු දේවල් ටික හොඳට බලන්න දැනට ඔබ. ඔබ මේ ප්‍රමුඛත්වයේ දීපු දේවල් ඔබට හැමදාම මේ මට්ටමෙන් තියාගෙන පුළුවන්ද කියලා බලන්න. ඔබට බෑ කරන්න ඒක. එහෙනම් අපි මොකද කරන්න ඕන? ඒ දේවලුත් ඒ විදිහටම කරන ගමන් ඊටත් වඩා හොඳට කරන්න. දරුවට ඔබ 75%කට උදව් කරනවා නම් ජීවිතෙන් 75-80%ක්ම කරන්න දරුවට. හැබැයි ඔබගේ ආධ්‍යාත්ම දියුණුව ඔබ 90%ක් කරන්න ඕන. ඊට වඩායි කියන්නේ. මොකද ඒක තමයි ඇත්තනම අපට අයිති දෙය. අපට කියලා ජීවිතේ කරගෙන තියෙන එකනේ අපි. අර සියලුම දේවල් කරන ගමන් අපේ ජීවිතයේ ආධ්‍යාත්මික දියුණුව ආධ්‍යාත්මික ඉලක්කය ජීවිතේ ඉහළම තැනින් තමන් තියාගන්නවා. ඒ කියන්නේ තමන්ගේ හිත. තමන්ගේ හිතට සලකන එක, තමන්ගේ හිත ආරක්ෂා කරන එක, මේ ලෝභ, ద్వේස, මෝහ කියන අකුසල වලින් තමන්ගේ හිත රැකගන්න එක. තමන්ගේ ජීවිතයේ වෙච්ච වටිනාම දේ ආරක්ෂා කරගන්න මාර්ගයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා ඒදී ඔබ රැකගත්තොත් ඔබ සියල්ලක්ම රැකගත්තු කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එහෙම කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාතරි සම්පන්නතර සේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස්කරගත් නූතන පුණ්‍ය ඵලය අපනමින් මිය ගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලු ඥාති උද මේ පින් අනුමෝදන්ව සුවපත්ත්වා කියන පැතුමෙන් සාදු කියලා පින් අනුමෝදන් කරනවා. රැස්කරගත් මේ පුණ්‍ය ධර්මයන් හේතුවෙන් පින්නතුන් ආරක්ෂා කරන තමගේ දරුවන්ට ආශිර්වාදයේ සලසන සියලු දේවරුත් මේ පින් අනුමෝදන්ව පින්නතුන් සිදු කරන සියලු දෙහැමේ කටයුතු වඩා වඩාත්ම සාර්ථකව කරන්නට දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාදයක් සැලසේවා කියන කතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පිනතුනේ, පිනතුන් බොහෝ වේලාවක් අවධානයෙන් ධර්ම ශ්‍රවණය කළා, දහම් පඬුර ආදී පූජා කළා, රැස් කරගත් මේ සීලෝ පින්කමලානි සංසෙන් පිනතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් පරලෝ ජීවිතයේ සුගතිගාමීත්වයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා, භයං පන්තා ච නිබ්භයා, සෝකං පන්තා ච නිස්සෝකා, හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා, සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.